සොරකමින් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. වැරදිකාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. බොරුකීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. කේලාම් කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. පරුස වචන කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. හිස් වචන කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. අධාර්මික ජීවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිත වූ මාගේ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද නිවන අවබෝධ වීම පිණිසද උපකාර වේවා. ගරුතර මහා සංඝයා වහන්සේ, පින්වත් මෑණිවරුනි, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ ලැබිච්ච බුද්ධ ශාසනයෙන් අපිට ප්‍රයෝජනයක් ගන්න බැරි වුණොත් සමහර විට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙද්දිවත් අපිට අවස්ථාවක් ලැබෙන එකක් නැහැ. ඒ නිසා වාසනාව කියන එක හැමදෑම ලැබෙන එකක් නෙවෙයි. අද ඔන්න ඉර පායනවා. ඉර බැස යද්දී අපි දන්නවා හිටත් ඉර පායන බව. අද සඳ පායනවා. ටික කලකින් අමාවක එනවා. හඳ නැති රාත්‍රිය. නමුත් අපි දන්නවා ආයේ ලබන පෝයට හඳ පායනවා. පින්වත්නි, වාසනාව ඒ විදිහට එන්නේ නැහැ. ආයමත් ආයමත් කැරකි කැරකි තමන් ළඟට වාසනාව එන්නේ නැහැ. සමහර විට වාසනාව එන්නේ කලාතුරකින් එක වතාවයි. ඒ වතාවේදී වාසනාවට පයින් ගැහුවොත් අපිට ආයමත් ඒ වාසනාව කවද ලැබෙයිද කියලා කවුරුවත් දන්නේ නැහැ. ගෞතම බුද්ධ ශාසනය තියෙන වෙලාවක මනුෂ්‍ය ජීවිතයකුත් ලැබිලා ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ඒ උතුම් බණ පදයක් අවබෝධ කරගන්නට බැරි වුණොත් අපිට අහිමි වෙන්නේ වාසනාව. අපි මේ ගත කරන ජීවිතේ සදාකාලික එකක් නෙවෙයි. ස්ථිර එකකුත් නෙවෙයි. අපිට ඕන ඕන පිළිවෙලට අපි හිතාගෙන ඉන්න විදිහට පවතින එකකුත් නෙවෙයි. ඒ නිසා මේ ජීවිතේ ඇත්ත දකින්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බිඳුවක් හරි අපේ ජීවිතයට එකතු කරගත්තොත් එයාගේ ජීවිතයට වාසනාව එකතු වෙනවා. අන්න ඒකයි මේ අපට ලැබුණු දුර්ලභ අවස්ථාව. සමහර විට කෙනෙක් හිතන්න පුළුවන් අපිට ලෙඩක් නැති ජීවිතයක් තියෙනවා නම් කොච්චර හොඳද, අපිට කරදර නැති ජීවිතයක් තියෙනවා නම් කොච්චර හොඳද, අපිට මැරෙනකම්ම සැනසille ඉන්නේ නැත්නම් කොච්චර හොඳද කියලා. කවුරු හරි ලෙඩ සනීප කරනවා කිව්වොත් දහස් ගණන් යන්නේ එකයි. නමුත් අපිට ශාරීරිය ගැන විශ්වාස තියන්න බෑ. මේ ගස්ගල් වගේ ඉන්න අය ලෙඩ වෙලා මැරෙන්නේ නැද්ද? ශාරීරිය ගැන විශ්වාස තියන්න බෑ. නමුත් ඕනම දෙයකට මූණ දෙන්න කියලා හිතාගෙන අපි ජීවිතය අවබෝධ කරගත්තොත් ඒ අවබෝධය සදහටම අපි ළඟ තියෙනවා. අන්න ඒකයි බුද්ධ ශාසනයක තියෙන වටිනාකම. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපි එක එක්කෙනා බලාපොරොත්තු වෙන්න ඕනේ ජීවිතාවබෝධය විතරයි. ජීවිතාවබෝධය කරා යෑමේදී අපි දන් දෙන්න ඕනේ, සිල් රකින්න ඕනේ, භාවනා කරන්න ඕනේ. අපි ජීවිතයට වටිනා දේවල් එකතු කරගන්න ඕනේ. මට මේ ළඟදී පිරිසක් මුණ ගැහුණා. මං ඒගොල්ලන්ගෙන් ඇහුවා සීලය ගැන. අවුරුදු 40 50 අය සිල් ගන්නවා කිව්වා. මං කෝ ඔයගොල්ලෝ අරගෙන තියනවාද සිල්? උදේ 6ට සමාදන් වෙලා. පසූදා උදේ 6 වෙනකම් ආරක්ෂා කරගත්තු. එහෙම අට සිල් දරන් තියනවාද කියලා ඇහුවා. උදේ සමාදන් වෙලා පහෝදා උදේ වෙනකම් හොඳට සිහියෙන් සමාදන් වෙච්ච සිල්පද ටික රැකගෙන හිටපු. නෑ කිව්වා. ඉතින් මං ඇහුවා අවුරුදු 40කට මාස 12ව කීයක් තියෙනවද කියලා. 40ක් තියෙනවා කියලා. මාස 12ව 40ක් තියෙනවා. දවස් 30ව කීයක් තියෙනවද කියලා. එහෙම බලද්දි එක දවසක් නෑ හරියට සිල් රැකපු. මං කො මේ නිසා අපිවම රවට්ට ගන්න එක අපි අසාරින්න ඕනේ. තමන් තමාව රවට්ටගෙන කවදාවත් ජීවිතය අවබෝධය කරා යන්න බෑ. කාට අවංක නැතත් තමන් අවංක වෙන්න ඕනේ තමන්ට. ඒකේ තේරුම තමයි අපි ලෝකෙට අවංකයි කියලා කියල පළක් නැහැ. අපි අවංක වෙන්න ඕනි කාටද? තමන්ටයි. සිල් ආරක්ෂා කිරීම පුද්ගලික දෙයක්. ඒක තියෙන්නේ මේ ලෝකෙන් නම්බුනාම ගන්න නෙවෙයි. ගෞරව ගන්න නෙවෙයි. සැලකිලි ගන්න නෙවෙයි. ඒක තනිකරම පුද්ගලික දෙයක්. සීලේක පිහිටලා යා දිනු කරගත්තොත් ඒක තමන්ට. දානය පුද්ගලික දෙයක්. දානි තියෙන්නේ සමාජෙන් ගෞරව ගන්න නෙවෙයි. භාවනාව තනි ක්‍රම පුද්ගලිකයි. එහෙමනම් පින්වතුනි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය එක එක්කෙනා තුළ පුද්ගලිකව දියුණු කරගත යුතු දෙයක්. එක එක්කෙනා තම තමන්ගේ ජීවිතය තුළ දියුණු කරගත යුතු දෙයක්. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තමන්ගේ ජීවිතයේ දියුණු කරගන්න තමන්ට ජීවිතය ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ජීවිතය ගැන අවබෝධයක් නැත්නම් තමන් මේ ලෝකෙට රැවටෙනවා. තමන් හිතනවා මේ ලෝකේ අපිට ඕන හැටියට පවත්වන්න පුළුවන් කියලා. ඊට පස්සේ ලාභ සත්කාර ලැබෙනකොට රැවටෙනවා. නොරැවටෙන විදිහට ජීවිතය දිනු කරන්න නම් තමන්ට තියෙන්න ඕනේ ජීවිතය ගැන අවබෝධයක්. ඉතින් ජීවිතය ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන් දුර්ලභ අවස්ථාවක් අපිට ලැබුණේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2550කුත් ගෙවුණා. සමහර විට අපි මේ ඉන්න පිරිස අතරේ අපි කී දෙනෙක් උන්වහන්සේ ජීවමානව දැකලා තියෙනවද කියන්න බෑ. නමුත් අපිට රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලා සංසාරේ මුණ ගැහුණේ නෑ කියලා කියන්න බෑ. මුණ ගැහිලා ඇති. බණපදයක්වත් අපි ඇහුවේ සංසාරය අහලා නැහැ කියලා කියන්න බෑ. අපි සංසාරේ බණපදයක් හරි අහලා නැති. මොකද එහෙම පින අපේ පිටිපස්සේ තිබ්බොත් තමයි අපිට මේ ජීවිතේ බුදුබණ මුණ ගැහෙන්නේ. ස සිත පහදවා ගන්න ඕන දේවල් අපිට දැන් ලැබිලා තියෙන්නේ. ඒ අතරේ දුර්ලභ දේ තමයි ගෞතම බුදුරජාණන් වහන්සේ ගැන අපේ හිතේ ඇති වෙන පැහැදීම. උන්වහන්සේ ජීවිතේ උන්වහන්සේගේ ජීවිතේ අනිත් මිනිස්සුන්ගේ සියලුම ජීවිතවලට වඩා දියුණු එකක්. උන්වහන්සේ මහා පුරුෂ ලක්ෂණ 32ක් ඇතුව ඉපදුණු කෙනෙක්. මහා පුරුෂ ලක්ෂණ කීයක්ද? 32ක් ඇතුව ඉපදුණු කෙනෙක්. ආශ්චර්යවත් උපතක් උන්වහන්සේට තිබුණා. කොටිම්ම ඒ දරුවා මව කුසේ ඉඳිද්දි තමයි මහමායා දේවි දරු සුරතල් බැලුවේ. දරුවා මව කුසේ ඉඳිද්දි අම්මත් එක්ක කතා කරනවා. ඉතින් අම්ම දරු සුරතල් බැලි මව කුසේදී මහමායා දේවියට තිරිදියක් තිබුණා දරු සම්පත ලැබීම නිසා. ඔබ දන්නවා එදා සල්ුවේනේදී ඒ අම්මා මහමායා දේවිය සල්වනේ සිරි නරබද්දි දනු නමේ දරුවා ලැබෙන්න හදන්නේ දැන්. එතකොට සල්ගහත් ළඟ හිටියේ සල්ලත්ත අල්ලගන්න අත ඉස්සෝ උස මදි. මොකද වුනේ? සල්ලත්ත පාතුණා. බලන්න පුදුම. අම්මා හිටගෙන ඉඳිද්දි දරුවා ඉපදුනේ. මහා බ්‍රහ්ම රාජයා ඉස්සල්ලාම පිළිගත්තා. සතරවරන් දෙවිවරු ඊළඟට පිළිගත්තා. මහමායා දේවිය අතට දුන්නා පින්වත් දේවිය වාසනාවන්ත දරුවෙක් කියලා. පොඩි බබා දඟලල බිමට බැස්සා. උතුරු දිසාවට පියවර හතක් ඇවිදගෙන ගියා. අම්මා කෙනෙකුට පුදුමයක් නැද්ද මේකේ? මේ දැන් ඉපදිච්ච දරුවා ඇවිදගෙන යනවා දකින්නකොට ගාථාවක් කිව්වා. මිනිස් ලෝකේ ඉතර විශේෂයක් උනේ නැහැ. දෙව්ලොව කැළඹිලා ගියා ප්‍රීතියෙන්. දෙවිවරු සලුපිලි කරකව කරකව විසිල්ග ගහ නටන්න පටන් ගත්තා. අසිත කේල තාපසෙක් දවල් කාලේ විවේක ගන්න දිව්‍ය ලෝකෙ හිටියේ ගිහිල්ලා. දෙවිය මේ තාපසයාට හරි පුදුමයි දෙවිවරුන්ගේ මේ විනෝදේ. තාපසයා ඇහුවා දෙවිවරුනේ, මං දැකලා නැහැ මීට කලින්. මේ වගේ සතුටින් ඉල්පී ගිය දවසක් මං දැකලා නැහැ. මොකද්ද මේක රහස? තවුසානෙනි, අන්න මුළු තුන් ලෝකෙටම උතුම් මැණික, තුන් ලෝකේ දකින ඇස, ආශ්චර්යවත් මනුෂ්‍ය රත්නය, අනාගත සම්බුදු රජාණන් වහන්සේ, අන්න ලුම්බිනි සල්වනේ ඉපදුනා කිව්වා. ආසිත තාපසතුමා දිවි ලෝකේ ඒ මොහොතේ ඉඳලා ඉන්න හිතුනේ නැහැ. මනුස්ස ලෝකෙට සැනකින් ආවා. කෙලීම් ගියා මාලිගාවට. හරි වයසයි මේ තාපසතුමා, අවුරුදු 120ක්. සුද්ධෝදන රජුරුවන්ට කියනවා, මහරජතුමනි මට තාරංචි වුණා. පුත් කුමරෙක් ලැබුණා නේද? එහෙමයි තාපසතුමනි. රජතුමනි මට ආසයි ওই දරුව බලන්න. රජ්ජුරුව දෝතට අරගෙන ගෙනාවා. රත්තරම් පාට බබෙක් දෝතට අරගෙන ගෙනාවා. දෙන්න රජතුමනි මට තාපසින්නාංශයට කිට් ළඟට ගේනකොට පොඩි දරුවාගේ පයගින් පැටලුණා තාපසින්නාංශගේ ජටාවේ. තේරුණා හොඳ ලකුණ අතට ගත්ත. දැන් තාපසින්නාංශේ හොයනවා මහා පුරුෂ ලක්ෂණ. රත්තරම් පාට බබා දිහා බලන් ඉන්නවා. බබාව කිටි කැව්වා. චූටි කට ඇරලා හිනා වෙන්න ගත්තා. උඩු ඇන්දේ දත් 20ක් තියෙනවා. යටි ඇන්දේ දත් 20යි. මහා පුරුෂ ලක්ෂණ. බබා බලාගෙන ඉන්නවා තාපසින්නාංශ දිහා. නිල් පාට ලොකු ඇස්. මහා පුරුෂ ලක්ෂණ. චූටි කකුල අරගෙන යටිපතුල බැලුවා. චක්කවරං කිත රක්ත සුපාදු සක්ලකුණෙන් නිතු රතු පැහැයි පායුග. චූටි අත්තරගෙන බැලුවා. දීගංගුලි දිග ඇඟිලි රත්තරම් පාට ඇඟ අත ගෑවා. දුවිලි රඳින්නේ නැහැ. මහපුරුෂ ලක්ෂණ. බැලින්නම් මේ පහළ වෙලා ඉන්නේ හැබෑනේව මේ කල්පේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ මේ ඉපදිලා ඉන්නේ. hina පහළ වුණා තව තාපසින්නාංශට. රජතුමාගේ අතට දුන්න. සතුටින් hina වෙලා නිස්සබ්ද වෙලා බිම් බලාගෙන ඉඳලා අඬන්න පටන් ගත්තා. තාපසින්නාංශේ ඇයි hina වුනේ? රජ්ජුරුවන් වහන්සේ මේ දරු සිඟිත්තාට කිසි අනතුරක් නැහැ. මම hina වුනේ ලෝකෙට මහා සැපතක් උදා වෙනවා. මුන්නාන්සි මේ දරු සිඟිත්තා සම්බුද්ධත්වයට පත් වෙනවා. චතුරාරි සත්‍ය ධර්මය ධර්ම චක්‍රය ලෝකයට පතුරවගෙන යනවා. එතකොට තමුන්නාන්සි ඇඬුවේ මට ඒක බලන්න වාසනාවක් නැහැ. මට දැන් වයස අවුරුදු 120යි. මට පින නැහැ. එතකොට මං මැරිලා. අපිට වාසනාව ලැබුණා. අපිට බුදුරජාණන් වහන්සේ වැස් දෙකෙන් දකින්න වාසනාව නැහැ තමයි. නමුත් අපිට වාසනාව ලැබෙනවා දැන් උන්වහන්සේ දකින්න මොකෙන්ද? ධර්මයෙන් දකින්න වාසනාව ලැබෙනවා. ධර්මයෙන්වත් අපිට දැක ගන්න බැරි වුණොත් ආයෙ අපිට දකින්න ලැබෙන එකක් නැහැ. බුදුරජාණන් වහන්සේ කැමති වුණේ උන්වහන්සේ වැස් දෙකින් බලනවාට නෙවෙයි. උන්වහන්සේ කැමතුනේ උන්වහන්සේ දකින්නවනම් ධර්මයේ තුලින්. උන්වහන්සේ දේශනා කළා කවුරු හරි මාව බලන්න ආසනම් එයා මං කියපු ධර්මය අවබෝධ කරගන්න ඕන. මං දේශනා කරන ධර්මයේ කවුරු හරි අවබෝධ කරගන්නවා නම් අන්නයා මාව දකිනවා. එමනම් පින්වත්නි අදටත් අපිට බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න පුළුවන්. කුමකින්ද? ධර්මයෙන්. ඒ ධර්මයේ තමයි ආශ්චර්යය. ඒ ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේ දැකපු අය කවුරුවත් සතර පායේ වැටුනේ නැහැ. ඒ ධර්මයේ දැකපු කිසි කෙනෙක් අපායේ පුදුනේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දැකලා ධර්මයේ තුලින් ජීවිතේ සම්පූර්ණයෙන්ම අවබෝධ කරගුවාය පිරිනිවන් පෑවා. ඒ ධර්මය තුලින් ජීවිතය දැකපු අය බ්‍රහ්ම ලෝකෙ ඉපදුනා. ඒ ධර්මය තුලින් බුදුරජාණන් වහන්සේ දැකපු අය සකදාගාමි වුණා. එක වතාවයි මනුස්ස ලෝකේ ආවේ. ඒ ධර්මය තුලින් බුදුරජාණන් වහන්සේව දැකපු අය සෝවාන් වුණා. ඒ ධර්මය තුලින් බුදුරජාණන් වහන්සේව දකින්න බැරි වෙච්ච අය සතර පායේ වැටි වැටි යනවා. සතර පායේ වැටෙනවා කියන කරුණ සංසාරේ ගත කරන කෙනෙකුට සාමාන්‍ය දෙයක්. ඒකේ පුදුම වෙන්න කිසිම දෙයක් නැහැ. කිසිම දෙයක් නැහැ. ගීරිද ගියා සිරසේ උදේවරුවේ වැඩසටහනක් මා කරපු බැලුවද? හම්බුන්නේ නැහැ බලන්නනේ. ඒක නෝන කෙනෙක් සහභාගී වුණා. එයා පායන්න ගිහින නූලින් බේරිලා අපි කෙනෙක්ගෙන මේ ජීවිතේ මේ දරුවෙක් ලැබෙන්න ගිහිල්ලා සිහි නැති කළා. සිහි නැති කරපු ගමන් එයා එක පාට යට සිහි ආවා. එතකොට එයා ඒ ශරීරේ නැහැ. ශරීරෙන් එයා නික්මිලා. හය දිනක් ඇවිල්ලා ඇදගෙන ගියා. ඇදගෙන ගියේ රත්තරම් පාට නිකන් පොළු වගේ වැටලා තියෙන පාරට. එතකොට එයාගේ හිතට වැටුණා මේ රත්තරම් පාට පොළු තමයි නුඹ කරපු පින්. ටික දුරක් යනකොට එතනින් එහාට ඒ පොළු නැහැ. එතනින් එහාට මෙයාව අදිනවා. දැන් මෙයා යන්නේ නැහැ. එතකොට ආකහෙන් හඬක් ඇහෙනවා. අතරපන් ඔය කිනාව අර හය දින අතාරින්නේ නැහැ. ආයෙත් ඇහෙනවා. අතරපිය අතාරින්නේ නැහැ. ආයෙ කියනවා ඕකි පින්කාරියක් යන්න දීපන්. ආපහු යන්න දීපන්. අතෑරියා. දැන් කියනවා අර හඬ නුඹ කරපු කර්මයක් තියෙනවා. දැන් ගින් විඳෝපන්. දැන් යන ගිහිල්ලා ආයෙ ශරීරෙට එනකොට මෙයාට සිහිය තියෙනවා. දැන් මෙයා ඔපරේෂන් කරන ඔක්කොම මෙයාට දැනෙනවා. විඳවනවා දැන් මෙයා වේදනාව. ඊට පස්සේ මෙයාගේ බබා අරගෙන මෙයාගේ තුවාලේ කපපු තැන මැහැව්වා. ආයෙමත් මෙයා කයින් එළියට ගියා. ආයෙ අර හය දින අරගෙන ගියා මෙයාව. අරගෙන ගියාම මෙයා කෑ ගහනවා මට යන්න බෑ. ආයෙත් තරහඬ කියනවා අතරපිය. තව පාරක් විඳවන්න තියෙනවා. ආයෙ ඵලයක්. යනකට ඔපරේෂන් එක වැරදිලා ආයෙ ලිහෙනවා දොස්තරෝරු. ආයෙ මැහුම් ලිහෙනවා. දැන් ඥාට ඔක්කොම තේරෙනවා. ඊට පස්සේ මෙයා විඳවනවා. දැන් මෙයාට හොඳට දැනෙනවා කපනවා කොටනවා. ආයෙත් මැහැව්වා. ආයෙත් මෙයා වෙලීට දැන් ගියා. යද්දගෙන යනකොට මෙයාට එළියක් පේනවා. ඒ එළිය ලස්සන එළියක්. මෙයාගේ හිතේ එකට ඇදිලා යනකොට අර හඬ කියනවා ඕක මෙනෙහි කරන්න එපා. නුඹට තව මනුස්ස ලෝකෙ ඉන්න කල් තියෙනවා. පින්වන්ත ධර්මයක් ලැබුණා. ඔන්නයි මනුස්ස ලෝකෙට ආවා. කියන්න කෙනෙක් නැහැ. හැබැයි දොස්තර මහතුරුන්ට කිව්වා. ඇහුවා. ඇයි ඕගොල්ලෝ මාව දෙපාරක් ඔපරේෂන් කළේ? ඔයා කොහොමද දන්නේ? මම දැක්කා. බලන්න මේ මරණාසන්න මොහොත. ඔය වගේ කීදෙනෙක් යන්නම යනවද? හොඳට බත් කාලා බුදියනව හවස. මැරෙනවා. උපදින්නේ ගිහින් නිරේ. අපි ගිහින් මිලිමිණිය බලනවා. බලලා කියනවා ෂා නිින්ද ගිහින් වගේ මැරිලා තියෙනවා. ඔහු මැරින්නේ නැත්නම් අපට. එතකොට අපි ඒක කියන්නේ මොකක්ද කියලා බලලාද? මලකුණ දිහා බලලා. අපි ඉපදිච්ච තැන දිහා බලලා කියන කතාවක් නෙවෙයි. එයා ඉපදිච්ච තැන දන්නවා නම් බොහෝ දෙනෙක් මැරිලා උපදින්නේ එක්ක නිරේ, එක්ක තිරිසන් අපායේ, එක්ක පෙරේත ලෝකේ. ඒක සිද්ධ වෙන්නේ එකක් නිසා. ඒ තමයි බුදුරජාණන් වහන්සේව ධර්මයේ තුලින් දැකපු නැති නිසා. බුදුරජාණන් වහන්සේව ධර්මයේ තුලින් දැකලා කෙනෙකුට මේ ධර්ම මාර්ගයට ඇවිල්ලා නුවණින් මෙනෙහි කරලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ලැබුණොත් එයාට විතරයි ස්ථිර වූ ආරක්ෂාවක් තියෙන්නේ. දැන් චුට්ටක් හිතන්න, කී දිනක් නම් අපාය යනවා ඇද්ද? බල්ලු බලල්ලු අතර කී දිනක් උපදිනවා ඇද්ද? මේ මිනිස් ලෝකෙ හිටපු අය ප්‍රේති අතර කී දිනක් උපදිනවා ඇද්ද? මේක සකස් වෙනවා අපි හිතන කියන කරන දේ අනුව. කාගේවත් අපේ කාගේවත් අදහසක් නැහැ මරණින් මත්තේ නිරේ උපදින්න. නමුත් අපිට මේ සිහි නැති වෙලා මැරෙනකොට අපි කර්මානුරූප උපදින්නේ නිරේ නම් කවුද බේරන්න ඉන්නේ? සිහි නැති වෙලා මැරෙනකොට අපි උපදින්නේ ප්‍රේත ලෝකේ නම් කවුද බේරන්නේ ඉන්නේ? අපි මෙහි මැරෙනකොට අපි උපදින්නේ සතෙකුගේ කුසයක නම්, බිත්තරයක් ඇතුළේ නම් කවුද බේරන්නේ ඉන්නේ? අපිව බේරන්න පුළුවන් ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනාකට වදාළ ඒ ශ්‍රී සද්ධර්මයට විතරයි. වෙන කිසි දෙයකට අපිව බේරන්න බෑ. අන්නේ කාරණේ අපි අවබෝධ කරගෙන ඉන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අවබෝධ කිරීමට අපිට උවමනා දෙයක් තමයි චිත්ත ප්‍රසාදය. කුමක්ද උවමනා? චිත්ත ප්‍රසාදය කියන්නේ ශ්‍රද්ධාවට කියන නමක්. චිත්ත ප්‍රසාදය කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැනයි අපේ චිත්ත ප්‍රසාදය ඇති වෙන්න ඕනේ. එතකොට අපිට හිත පහදින්නේ කවුරු ගැනද? බුදුරජාණන් වහන්සේ ගැන. මොකද හේතුව? උන්වහන්සේ ඔය අපාය ගැන, නිරය ගැන ඔය විස්තර කරලා තියෙන්නේ අපි රවට්ටන්න නෙමෙයි. උන්වහන්සේට අපෙන් ඡන්දෙ ගන්න ඕන කමක් නැහැ. උන්වහන්සේ මේ මිනිසුන්ට අපාය ගැන විස්තර කරගෙන ගියේ මේ දේශපාලකයේ ඡන්දෙට ඉල්ලන ක්‍රමයටද? නෑ නෑ නෑ. උන්වහන්සේ වෙනමකුත් ව්‍යාපාරයක් පටන් ගන්න හිතලද? නෑ නෑ නෑ. පිරිස මැද්දි වැජෙන්න හිතලද? නෑ. උන්වහන්සේට ඕන වුණා ජීවිතය ගැන ඇත්ත තත්ත්වේ කියලා දෙන්න. උන්වහන්සේ දැක්ක මේ ජීවිතේ බොහෝ කල් දුක් විඳින අය. දවසක් මුගලන් මහරහතන් වහන්සේ ගිජ්ජකූට පර්වතයෙන් බහිද්දි සිනා ගියා. ලක්ඛන ස්වාමින් වහන්සේ ඇහුවා, ඇයි ස්වාමීනි ඔබ වහන්සේ සිනහ පහලකලේ? දැන් අහන්න එපා කිව්වා. බුදුරජාණන් වහන්සේ ළඟට අපි යන්න. බුදුරජාණන් වහන්සේ ළඟදී ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේට කියනවා, ස්වාමීනි මං දැක්ක අමුතු සතෙක්. ඒ සතාගේ ස්වභාවය ගලක් වගේ, යොදුනක් දිගයි. ඒ දැකලා මං කල්පනා කළා මෙහෙම සත්වයන් මේ ලෝකේ ඉන්නවද? මම දැක්කම යීම කෙනෙක්. මොග්ගල්ලාන ওই සත්‍ය මං ඊට කලින් දැක්කා. ওই පිරිතේ මම කිව්වේ නෑ මිනිස්සුන්ට. මං ඔක කියන්න ගියා නම් අහපු ගමම්ම පිළිගන්න එකක් නෑ. එතකොට ඒගොල්ලන්ට පව් සිද්ධ වෙනවා. ඒ නිසා මං කියන්න ගියේ නෑ කිව්වා. බුදුරජාණන් වහන්සේ දැකපු දේවල් කොයිතරම් ඇද්ද ওই ජීවිත ගැන. ඒ උන්වහන්සේට තිබුණනේ ඥාන. ඒ ඥානෙන්නේ බලන්නේ. හරි දුකක් විඳිනවා මේ පෙරේත ලෝක සත්‍යය. පසුගිය දිනක එක කාන්තාවකට පෙරේතෙක් වැහිලා අපේ අසපුවකට පාර වැරදිලා වෙන තැනක් හොයාගෙන යන ගමන් අපේ අසපුවට ආවා. පොල් ගහයිල නෙමෙයි වෙන අසපුවකට. ඒ බෞද්ධත් නෙමෙයි. ඒ කාන්තාව බෞද්ධෙක් කෙනෙක් නෙමෙයි. දැන් ඇවිල්ලා ඔළු හොල්ලොල්ලු දැන් ඉති දුඩුණු. අපි ස්වාමීන් වහන්සේලා ඇහුවා කවුද මේ? එතකොට අර පෙරේතයා කියනවා මේකගේ අයියා තමයි මාව පොළු ගහලා මැරුවේ. මේකේ කිව්වේ කාටද? අර කාන්තාවට. කවුද කියලා ඇහුවා. මම ඒ ගෙදර හිටපු බල්ලා. මං පොළු ගහලා මරලා පණයන් ඉස්සරලා මුන් මා වැල්ලුවා. මං අතාරින්නේ නැහැ දැන්. දැන් අර දැන් කලින් ජීවිතේ බල්ලා ඊළඟ ජීවිතේ පෙරේතයා. ආටානාටි කිව්වා. එතකොට තමයි ගියේ. තුරු බලන්න මේ ලේසියෙන් යන්නේ නැහැ. ඉතින් අර සිල්ලස් පිරිසක් එකතු වෙලා ආටානාටේ කියපු නිසා සතරවරන් දිවිවරෙල්ල දඬුවම් කරාවි. යකඩ පාත්‍ර රත්කොල්ල ඔළුවේ නමාවි. උඹට බේරෙන්නම් වෙන්නේ අතරපි කිව්වා. ඊට පස්සේ ගියේ. අපි කොච්චරනම් ওই විදිහට ජීවිතේ ගෙවන්නේද්ද? දැන් හිතලා බලන්න අපි ආස කරන දේවල් මේ ජීවිතේ අතහැරගන්න බැරුව අපි ඉන්නව නේද මේ ජීවිතේ? මරණට පස්සෙත් අපිට ওই සෙල්ලමනේ තියෙන්නේ. ඉතින් මේ නිසා ජීවිතේ හැමතිස්සෙම බර වෙලා තියෙන්නේ දිව්‍ය ලෝකෙ උපදින්න නෙවෙයි. ජීවිතේ බර වෙලා තියෙන්නේ ආයෙත් මිනිස් ලෝකෙට එන්න නෙවෙයි. ජීවිතේ බර වෙලා තියෙන්නේ නිරයට, තිරිසන් අපායට, පෙරේත ලෝකෙට. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහ පොළොව වගේ පිරිසක් නිරේ උපදිනවා, තිරිසන් ලෝකෙ උපදිනවා, ප්‍රේත ලෝකෙ උපදිනවා. මේ මනුස්ස ලෝකෙට ආයමත් ඉන්නේ නියපොත්තට ගත්තු පස් ටිකක් වගේ සුළු පිරිසක්. දිව්‍ය ලෝකෙට ගිහිල්ලා උපදින්නේ නියපොත්තට ගත්තු පස් ටිකක් වගේ සුළු පිරිසක්. මහා පොළොව වගේ පිරිසක් පිරේටි වෙනවා, නිරේ යනවා, තිරිසන් ලෝක යනවා. මහා ලොකු දෙයක් කරගන්න ඕනේ. හිත පිරිවුණාම ඇති. හිත පිරිහෙන්න ලොකු වෙලාවක් යනවාද? හිත පිරිහෙන්න මොහොතක් යන්නේ. අන්න ඒකයි මේ ජීවිතයකට වැදගත් වෙන්නේ, හිත පිරිහෙන්න නැතුව තියා ගැනීම. බුදුරජාණන් වහන්සේගෙන් කෙනෙක් ඇහුවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මේ ඇස කන දිව කය, ඇස කන නාසය දිව කය කීයක් තියෙනවද? පහයි. කොතන තියෙන්නේ ඒවා? අනුන් ළඟද, තමන් ළඟද? ඇස කන නාසය දීව කය මේ පහට තියෙන පිහිට මොකද්ද කියලා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා, ඔය පහට තියෙන පිහිට මනස. මනසට තියෙන පිහිට මොකද්ද කියලා හෙව්වා. මනසට තියෙන පිහිට සිහිය. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නේද සතිපට්ඨාන උගන්වන්නේ. සති කියන්නේ සිහිය, පට්ඨාන කියන්නේ පිහිට වීම. සිහිය පිහිට වීම උගන්වන්නේ වෙන ධර්මයක උගන්වන්නේ නැහැ නේ. මනසට පිළිසරණ නැහැ නේ වෙන ධර්මයක. මනසට පිළිසරණ උගන්වන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විතරයි. මොකද්ද එතකොට පින්වත්නි, මනසට ඇති පිළිසරණ සිහිය. සිහිය තිබුණොත් විතරයි අපිට මේ ඔක්කොම කරන්න පුළුවන්. අපේ හිතේ හටගත්තු අකුසල් සිහිය තිබුණොත් විතරයි අඳුනගන්නේ. එතකොට මේ අකුසල් ප්‍රහාණය කරන්නේ සිහිය තිබුණොත් අඳුනගෙන. අපේ හිතේ හටගත්තුත් හට අරගෙන නැත්තම් කුසල් සිය තිබුණු විතරයි ඒ කුසල් උපදවා ගන්නෙ නැත්තම් නෑ. ආච්චි කෙනෙක් ඉස්පිරිතාලෙක් ගන් ගියා. බෙහෙත් ගන්න ගියේ එන්න බලාගෙන. බත්තු වෙලා ගියා. දොස්තර මහත්තයා කිව්වා යන්න දෙන්න බෑ මෙයාට ගෙදර. අමාරු ලෙඩට නවත්ත ගත්තා. ගෙදර ඇයි ටිකවා කන්න දෙන්නත් බෑ කියලා. ඊට පස්සේ දැන් බලන්න යනවා ආච්චිව කෑම තහනම්. දරුවන්ට කිව්වා ආච්චි කියන හෙට එනකිට පොළොස් සැඹුල්ලක් එක බත් හදාගෙන වරින්. දැන් ළමයි ගෙනියනවද? නෑ. මිනිබිරි කිරිතේ එකක් හදාගෙන ගියා බෝතලෙට දාගෙන. ආච්චි මේක බිබී කියන උඹලා මාව මෙහෙට ගෙනාවේ කණ්ඩ නොදී මරන්න. දැන් ඔන්න බලන්න ආච්චිගේ හිත වෙනස් වෙන හැටි. හිත හිත ඉඳලා වෙච්ච දෙයක් නෙමෙයි. කාලයක් තිස්සේ ඇති කරගත්තු තරහකුත් නෙවෙයි. උඹලා මන් නැති කරනවා කියලා ඇති කරගත්තු වෛරිකුත් නෙමෙයි. හිත වෙනස් වෙනක දැක්කේ නැති එක. දොස්තර මහත්තයා කෑම දෙන්න එපා කියලා තියන්නේ ආච්චි. මට ඒව වැඩක් නැහැ කිව්වා. මරණසන්න වුණා. හිතපු නැති දෙයක් උනේ. ආච්චි කියනවා මං කන්න ඉල්ලුවා ඉල්ලුවා ඉල්ලුවා. දුන්නේ උඹලා. බලාපල්ලා මම මෙල්ල කරනදී. දැන් තරහ ඇති උනේ කවුරු ගැනද? තමුන්නේම දරුවන් ගැන. මැරුණා මල යක්ෂණයක් වුණා. පේන්නේනවා ගෙදරට. දැන් බලන්න මේ කාගේ හිතේද පිළිසරණ නැතුව ගියේ? තමාගේ හිතේ. තමන්ගේ හිතේ තමන්ට තියෙන පිළිසරණ සිහිනුවන බව ඒ ආච්චිට අවබෝධ වෙලා තිබුණේ නැහැ. ඒක අහලා නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහන්න ලැබුණේ. දැන් බලන්න ඒ ආච්චි කරපු පින්කන්ද ඉස්සරහට ආවේ. ඒ ආච්චි සිල් රැකපුවද ඉස්සරහට ආවේ. ඒ මොකද හේතුව? එකක්වත් එයා අවබෝධයකින් කරලා නැහැ. අවබෝධයක් තිබ්බනම් ඉස්සරහට එන්න ඕනේ සිහිය. මම මේ අල්ලගෙන ඉන්න එක නරක දෙයක්. මට මැරෙන්න සිද්ධ වුණොත් මේවට ආස කර කර ඉඳලා හරියන්නේ නෑ. මන් නොවැළුණු සිතින් ඉන්න ඕනේ කියලා අවබෝධය ආච්චිට තිබුණේ. බලන්න පාඩුව. දැන් මලයක් එක්ුණාට පස්සේ පින් ගනීද? නෑ. ඔය පෙරේත තට්ටුවක් තිබ්බොත් විතර පොඩ්ඩක් ඇවිල්ලා ඉවකොල්ල යයි. ඇයි? හිතේ තියෙන්නේ කන බොන එකක් ගැන නෙවෙයි. හිතේ තියෙන මොකද්ද? පාලි ගැනීමක් ගැන. ඊට පස්සේ හිතේ ඒ විදිහට ඉඳලා හිත දියුණු කරන්නත් බෑ දැන්. ඇයි? කවුද සී උපද්දවන්නේ ඉන්නේ? පෙරේතීන්ට බණ කියනවනේ කවුරුවා? නෑනේ. හොඳට බලන්න හිතලා මිනිස්සුන්ගේ හිත නමග ගියාම කොච්චර අමාරුද සියුපත්වල දෙන්න. අමාරු නේද? මේ මෙච්චර දියුණුයි කියන මනුෂ්‍යයා, දියුණු කියන මනුෂ්‍යයාගේ හිතේ අකුසල් නැටගත්තාම ඒක net ඒක දුරු කරන්න කියලා උගන්වන්න කොච්චර අමාරුද? නොදියුණු පෙරේතෙක් කරයිද ඒක? කොහි කරන්නද? මනුස්ස ලෝකෙ මෙච්චර අමාරු නම් ප්‍රේත ලෝකෙ කොහෙත්ම බෑ. ඉතින් ඊට පස්සේ එතනින් චුත්ත වෙලා යයි නිරේ. ඊට පස්සේ යයි මනුස්ස ලෝකෙ, තිරිසන් ලෝකෙ. මේ වගේ යා කැරකි කැරකි යන්න හේතුනේ මොකද්ද? තමන් තුල හටගත් අකුසල් දැක්කේ නැති එක. දැකලා ඒ අකුසල් දුරු නොකරපු එක. ඒකට හේතුව තමයි බුදු කෙනෙකුගේ ධර්මයක් එයාගේ හදවතේ නොතිබුණු එක. එහෙම බලද්දී ජීවිතයේ තියෙන පිහිටට වඩා ජීවිතයේ තියෙන්නේ අනතුරක්. ඒ අනතුර අපි තේරුම් අරන් ඉන්න ඕන වේලාසනින්ම. එහෙම වේලාසනින් තේරුම් අරන් හිටියේ නැත්නම් තමන්ට තමන්ව රැක ගන්න බෑ. තමන්ට තමන්ව රැක ගැනීම හැමෝම කරන එකක් නෙවෙයි. ඒක කරන්න මහා පිනක් ඕනේ. ඒක පුණ්‍යවන්තයෙකුගේ වැඩක්. ඒක අවාසනාවන්ත කෙනෙක් කරන්නේ. හැබැයි පුද්ගලයන්ගේ වාසනාව හොයන්න බෑ. වාසනාව කරන රස්සාවෙන් හොයන්න බෑ. කුලෙන් හොයන්න බෑ. සුනීත කියලා හිටිය සැඩල් කුලේ තරුණේ. ඒ බුදුරජාණන් වහන්සේගේ කාලේ වීදිවල දිගට තිබුණේ පෝච්චි වැසිකිලි. වල වැසිකිලි නෙමෙයි. ඒකෙන් වැසිකිලි තියෙනවා ඒ පිටිපස්සෙන් තියෙනවා මේ ලංකාවේ තිස්සර තිබුණා ඒවා. බාල්දියා. බාල්දියට තමයි මිනිස්සු වැසිකිලි කරන්නේ. එතකොට මේ අඩු කුලේ එක්කෙනා ඇවිදිලා ඒක තමයි ඒක අස් කරනවා. ඉතින් ඒ ඔක්කොම කඩේ තමයි අරගෙන යන්නේ. කඩේ අරගෙන යන්නකොට ඉතින් පලාතම ගඳයි. මොකද මෙයා කරන්නේ එතකොට? මෙයා යන්නේ ඉස්සෙල්ල සීනුවක් ගගා යන්නේ. කඩේ අතට අරගෙන සීනුවක් ගන්නවා. එතකොට මේ කුලවන්තයෝ ටික ඔක්කොම මොකද කරන්නේ? නහය වහගෙන දුවනවා. මේ කාගේ කක්කද ගෙනියන්නේ? ඒගොල්ලන්ගේ එක. දවසක් පාර යනවා මෙයා. මෙයාගේ රස්සාව මේක. බුදුරජාණන් වහන්සේ වඩිනවා. මෙයා කල්පනා කළා හප්පේ බිම්බිසාර රජුරු සරණ ගියපු උත්තමයා. රජගහනුවරු සිටුතුමා සරණ ගියපු උත්තමයා. මහපාරේ මිනිස්සු දෙපැත්තේ වන්දනා කරනවා. හප්පේ මගේ මේ අසූචි කඩත් එක්ක ඔන්න මට මුණ ගැහෙනවා. පස්සෙන් පස්සට ගියා. තාප්පෙට හේතු වුණා. කානෝට බැහැලා වැඳගෙන හිටියා. බුදුරජාණන් වහන්සේ ගියා සුනීත ළඟට. ඔළුව බිමට පාත් කරන් වැඳගෙන හිටි රෝස පාට පාති යටිපතුල් තියෙන සිරිපතුල් දෙකක් ළඟට වැඩියා. සුනීත වෙන්ද බුදුරජාණන් වහන්සේ කියනවා සුනීත නැගිටින්ද? ඇයි ස්වාමීනි අනේ මට සමා වෙන්න. මම මේ හීන කුලී කෙනා. තමුන්නාන්සේලාව නේත්‍රා දෘෂ්ටිය මුණගැහෙන්න මට අවසර නැහැ. සුනීත ඒකට නෙමෙයි මේ කතා කරන්නේ. ඔය අසූචි කද අත්හැරලා එන්න මාත් එක්ක යන්න මහන වෙලා එන්න. අනේ ස්වාමීනි මට ඔය බණ පදහන්න කැප නැහැ. අපිට උගන්වන්නේ බණපදයක් කටින් කිව්වොත් දිව කපනවා කියලා. බමුණු දහම. ඒක අයිති නැහැ සුනීත මේ ධර්මයට. මේ ධර්මයේ තුල මිනිස්සු පිරිසිදු වෙන්නේ ක්‍රියාවෙන් විතරයි. කතාවෙන් නෙවෙයි. ශබ්දයෙන් නෙමෙයි පිරිසිදු වෙන්නේ ක්‍රියාවෙන්. සුනීත ගියා. පැවිදි වුණා. බුදුරජාණන් වහන්සේ කියා දුන්න මාර්ගයේ රහතන් වහන්සේ නමක් වුණා. මහා බ්‍රහ්මරාජයා විෂ්ණු දෙවියෝ බුදුරජාණන් වහන්සේ දැන් දැක්කා. සුනීත ස්වාමින් වහන්සේගේ සිරිපතුල් ළඟ නළල බිම තියලා වැඳගෙන ඉන්නවා. උදානියක් පහල කළා. අරහත්ත්වයට පත් වූ උත්තමයා සැබෑ බ්‍රාහ්මණයා කියලා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අල්ලගන්නේ අවබෝධ වෙච්ච එක්කෙනාගේ කලින් ජීවිතේ. ඒ නිසා අපිට අපේ වාසනාව තියෙන්නේ කොහෙද කියලා හොයන්න බෑ. ඒක වෙයි වාසනාව තියෙන්නේ එක් තමන්ගේ හිත ඇතුලේ තියෙන විශේෂ කුසලතාවයක් මත. ඒ තමයි නුවණින් මෙනෙහි කිරීම. ඒ නුවණින් කල්පනා කිරීම කියන එක අපට තිබුණේ නැත්නම් අපිට මේ ධර්මය අවබෝධ කරගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි, නුවණින් හොඳට අපි කල්පනා කරලා බලමු. ඇයි අපි මේ සසරේ යන්නේ? අපි මේ සසරේ යන්නේ ඇයි? අපි මේ වයසට යන්නේ, මැරෙන්නේ, කායික දුක් විඳින්නේ, මානසික දුක් විඳින්නේ ඇයි අපි? ඇයි එහෙම වෙන්නේ? ඉපදුණු නිසා නෙවෙයිද? ඉපදුණු නිසා. එවනට අපි ආය ආයමත් කැමති ඉපදින්නමයි. අපට හිතෙන්නේ මේ ජීවිතයේ අපි මේ දුක් දුම්නස් වින්දාට ඊළඟ ජීවිතේ එහෙම එකක් සිදු වෙන, එහෙම දුකක් ලැබෙන එකක් නැහැ කියලයි. නමුත් මේ ජීවිතය ගැන කල්පනා කරලා බැලුවාම අපට ඉපදින තාක් මේකට මුහුණ දෙන්න වෙනවා. ඇයි අපි උපදින්නේ? අපි උපදින්නේ කර්ම විපාක නිසා. කුමක් නිසාද අපි උපදින්නේ? එක ගෙදරක හිටිය මහා අහංකාර මිනිස්සේ 100 කෙනෙක් මල මැරිලා උපන්න බලු පැටියෙක් වෙලා. පුතා දවසක් මේ බලු කුක්ක දැකලා ඒ ගෙදර හිටපු පුතාට හරි ආදරයක් වුණා බලු කුක්ක ගැන. ගෙදර අරන් ආවා, හැදුවා. දැන් මේ බලු කුක්ක හැමතිස්සෙම ඉන්නේ අර පුතාගේ පස්සෙමයි. දැන් ලොකු වුණා බල්ලා. දවසක් බල්ලා දොරකඩට ඇවිල්ලා ඔළුව උස්සගෙන ගාම්භීර විදිහට බලන් ඉන්නවා පරණ පුරුද්දට. බුදුරජාණන් වහන්සේ ඉස්සරහින් වඩිනවා. එකපාරට බුරන්න ගත්තා. කවුද මේ කියලා බැලුවා. බුදුරජාණන් වහන්සේ දැක්කා යාගේ ජීවිතය ඇතුළේ කලින් ජීවිතේ මේ ගෙදර ස්වාමියා. උන්වහන්සේ කෙලින්ම නම කියලාම කතා කළා. තෝ දෙයිය, නුඹ ඉස්සරත් බිරුවා, නුඹ දැනුත් බුරුණෝ නේද කියලා. එකපාරටම මේ බල්ලට අර නම කියලා කතා කිරීම නිසා එකපාරට යාගේ ජීවිතේ මතක් වුණා. මතක ලොකු කම්පණයකටපත් වුණා. නැට් අහංග ගත්තා. කෙලීම කරබාන ගියා කුස්සියට. අලුගොඩ තියෙන ලිප ළඟ අලුගොඩි බුදිය ගත්තා. කවදාවත් යන්නේ නැති තැනක්. හැමදේම බුදිය ගත්තේ හාන්සි පුටුවේ. එදා අලුගොඩි බුදි ගෙදර දාසි අහගෙන හිටියා. හරි තරහ ගියා යාටත්. ආවයි පුතා ආපු වෙලාවේ කිව්වා, අද මේ බලු කුක්කට මහා කරදරයක් වුණා කිව්වා. ඇයි ශ්‍රමණ ගෞතමයන් වහන්සේ බැන්න නිව අපි අර නැති වෙච්ච ලুকু මහත්තයාගේ නම කියලා බල්ලට රිදුන කිව්වා. බල්ලා බැලුවා නැගිටවන්න බැලු ඌ නැගිටින්නේ. සනීප නෑ දැන් ඌට. කෙලීම ගියා මෙයා බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න. තවුනාන්සේට මම මේ කියලා යන්න ආවේ. අපේ තාත්තගෙ නමින් ගෙදර හිටපු බල්ලන්ට කතා කරපේක සම්පූර්ණයෙන්ම වැරදි කිව්වා. බුදුරජාණන් වහන්සේ කලබල නෑනේ. උන්වහන්සේ අර තරුණයාට කියනවා, තරුණේ ඉවසීමෙන් අහන්න, ඔය තාත්තා ජීවත් වෙලා ඉන්න කාලේ ඔබට නොදීපු දේවල් තියෙනවද විශේෂෙව්වා? ජීවත් වෙලා ඉන්න කාලේ රත්තරන් පිඟානක තමයි කෑම කෑවේ. හැබැයි ඒකට මොකක් වුණාද දන්නේ නැහැ. තව මොනවද? මැණික් කොබ්බපු රත්තරන් හැරමිටියක් තිබ්බා. ඒකටත් වෙච්ච දෙයක් නෑ. තව මොනවද? රත්තරන් සෙරප්පු දෙක පාවිච්චි කළේ. ඒකටත් වෙච්ච දෙයක් නෑ. බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒවට වෙච්ච දෙයක් තියෙනවා. ඒ ඔක්කොම එයා හැංගුවා. මම කියන දේ බලන්න කිව්වා අහලා. මේ බල්ලට දෙන්න කිව්වා හොඳට දිය නුමුසු කිරි බතක් හදලා කවන්න කිව්වා. බත් කවලා පලසක් මත හාන්සි කරවන්න කිව්වා. ඔළුව අතකක ඉන්න කිව්වා ආදරෙන්. නිින්ද යාගෙන බාගෙට ඇස් වෙහිගෙන ඉද්දි කනට කොල්ලක් අහන්න කිව්වා, තාත්තේ අර හංගපු දේවල් කෝ? හොඳයි මම මේක බලා ගන්නම්කෝ ඇත්තද බොරුදයි කියලා. ගියා කිරිබතක් හැදුවා. බඩගින්නේ හිටියේ බල්ලා කිරිබත් පුසුඹට මේක කෑවා. කාගෙන කාගෙන ගියා. හොඳට බඩ පිරුණා. හාන්සි කෙරෙව්වා. ඔළුව අතක ගා ඉන්නවද? බල්ලගේ ඇස් දෙක පිය වීගෙන යනවා. කන්ට කළ ඇහුවා, තාත්තේ හංගපු දේවල් කෝ? නින්දෙන් නැගිට්ටා මේ බල්ලා. දැන් ගෙදර කට්ටිය බල්ලා පිටිපස්සෙන් යනවා. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා වත්ති කාටවත් හිතාගන්න බැරි තැනක් හාරන්න ගත්තා. හාරනකොට කිව්වා, මේ උතන තව ටිකක් අඩි අද්දිකක් හානකට මෙන්න එනවා එළියට පිඟාන ට්‍රම් පිඟාන. තව හාරන්න කිව්වා. හැරමිටිය එනවා. තව හාරන්න කිව්වා. සෙරුප්පු ජෝඩු එනවා. පුතා බලන් හිටියා බලුකුක් කදීහා. අද්දේ කොළුවේ ගහගෙන අනන්න ගත්තා. අනේ මේ මගේ තාත්තද එහෙනම්? බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් ඇහුවා, ස්වාමීනි ඇයි මෙහෙම වෙන්නේ? මොකද සමහරු දුප්පත්, සමහරුන්ට හොඳට සල්ලි බාරේ, සමහරුන්ගේ රූපය හරි ලස්සනයි, සමහරු බලන්න බෑ කැත, සමහරුන්ට හොඳට ඥාන ශක්තිය තියෙනවා, සමහරුන්ට නුවණ නැහැ. ඇයි ස්වාමීනි මේ වෙනස? අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා, උපතක් කරා යාවන යන්නදී කම්මස්සකා මානව සත්ත. තරුණය මේ සත්වයෝ ඉන්නේ තමන්ගේ දේ හැටියට. අන්තිමට සත්වයන්ට තියෙන්නේ තමන් කරපු දේ විතරයි. කර්මය කම්ම යෝනි, කර්මේ තමයි උපතක් කරා යන්නදී. කම්ම බන්දු, කර්මේ තමයි නෑදෑයා. කම්ම පටිසරණෝ, කර්මේ තමයි තමන්ගේ පිහිට. යං කම්මං කරිස්සති කල්යාණං වා පාපකං වා තස්ස දහයා දායාදු භවිස්සති. යම් කර්මයක් කරන්නේද යහපත් වේවා අයහපත් වේවා ඒක තමයි දායාදී වන්නේ. අන්නේකින් තමයි අපි උපන්නේ. එදවර මේ ජීවිතේ උපන්න අපි කර්ම රැස් වෙන්නේ නැද්ද? අපි අතින් රැස් වෙනවනේ. එදවර අපි අතින් කෙරෙන්නේ හොඳ විතරද? අපි සිහියෙන් නොසිටියෝ, අපි හිතට ඕන ඕන දේවල් කරන්න ගියෝ, අපිට පෞරස් වෙන්න බැරිද? බොහෝ දිනකගේ ජීවිතේ අතීතයේ බැලුවොත් පසුතැවෙන දේවල් චුට්ට කර තියෙනවා නෑ කියලා කියන්නේ. අන්තිමේදී ආට මේ පසුතැවෙන දේම අතහැරගන්න බැරි වෙන්නේ. ධර්ම මාර්ගයට ඒක බාධාවක්. ධර්ම මාර්ගය යන කෙනා කරන්න ඕනේ පසුතැවෙන දේවල් සිහි කිරීම නෙවෙයි, පසු නොතැවෙන සීලී පිහිටීම, ධර්මයට පැමිණීම, ධර්ම මාර්ගය තුල ජීවිතය දියුණු කිරීම. මේ ජීවිතයේදී සෝවාන් වෙන ලැබුණොත් අපේ ප්‍රශ්න වලින් 99.9% ඉවරයි. බුදුරජාණන් වහන්සේ මුංගෙට තරමේ පුංචි ගල් කැට හතක් පෙළට තිබ්බා. පෙළට තියලා උන්වහන්සේ ඇහුවා විශාල කන්දක් පෙන්නලා, මාණෙනි මේ විශාල කන්ද මෙතන තිබ්බ මේ මං තියලා තියෙන මේ චූටි ගල් කැට හත, මුංගට තරමේ ගල් කැට හත වගේ කී ගුණයක් විශාලයිද මේ කන්ද? ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මේක විශාලත්වයේ කී ගුණයක්ද කියලා කියන්න බෑ කිව්වා. ඒ තරම්ම කන්ද විශාලයි. මහණෙනි, බලන්න මේ ගල් කැට හත දිහා. සෝවාන් වෙච්ච කෙනෙකුට ආත්ම භාව හතක් තුළ විඳින්න තියෙන දුක මේ ගල් කැට හත වගේ. එයා නැති කරපු දුක මහා කන්ද වගේ. එහෙනම් බලන්න 100ට ගානින් ගත්තොත් 100%ක්වත් තියනොත් සෝවාන් වෙච්ච කෙනෙකුට විඳවන්න නෑ නේද? එයන් ප්‍රහාණය කරපු දුක කොතරම්ද? එහෙමනම් මේ ජීවිතේ අපි කන බොන දේවල් වලටත් වඩා, අපි ගෙවල් දොරල් වලටත් වඩා, අපි අඳින පළඳින දේවල් වලටත් වඩා, අතේ මිටේ තියෙන දේටත් වඩා, අපි දැනුගම්කම් වලටත් වඩා, සමාජයේ තියෙන පිළිගැනීම් වලටත් වඩා, දූදරුවන්ටත් වඩා, ගොවිතැන්පත් වලටත් වඩා අපිට වටිනා දෙයක් නෙමේ මේක. ඇයි මේ ජීවිතේ අපිට කාට හරි සෝවාන් වෙන්න ලැබුණොත් එයා දුක් නැති කරලා තියෙනවා 99.9%කටත් වඩා. එයාට විඳවන්න තියෙන්නේ බොහොම ස්වල්ප වූ දුකක්. දැන් අපේ මේ ගෙවාපු සංසාරයේ ස්වභාවය, අපි ඉපදෙන්න පටන් ගත්තේ කවදාද කියලා පටන් ගත්ත තැන හොයන්න බෑ. ඒ නිසායි මේකේ ආරම්භක කෙලවරක් හොයන්න බැරි. මේ ආත්ම භාව ලක්ෂයකට කලින් තමයි මං ඉපදුනේ කියලා කියන්න බෑ. මේ ආත්ම භාව කෝටියකට කලින් තමයි මං ඉපදුනේ කියලා කියන්න බෑ. මේ ආත්ම භාව කෝටි ප්‍රකෝටියකට කලින් තමයි මං ඉපදුනේ කියලා කියන්න බෑ. ඒ තරම්ම දීර්ඝයි මේ සංසාරේ. අපි කැරකි කැරකි ගියේ මේ දීර්ඝ සංසාරේ කුමක් වටාද? ඇස වටා, කන් දෙක වටා, නාසය වටා, දිව වටා, කය වටා, සිත වටා. අපි මේ ලෝකේ කොයිතරම් දිගට ඇවිදගෙන ගියත් ඇස කන නාසය දිව කය මනස වටාමයි අපි කැරකෙන්නේ. බොරුද? කොහේ ගියත් අතරමං වෙන එක අතරමං වෙන්නෙත් මෙතනමයි. හැබැයි මේ අතරම සාමාන්‍ය ලෝකේ අතරමං ගීමට වඩා දරුණුයි මේක. සාමාන්‍ය ලෝකෙත් දරුණුයි. මේ ළඟදි මම පිටරටක ගිහිල්ලා එන ගමන් මට බහින්න සිද්ධ වුණා ඩුබායි වල. වෙන ප්ලේන් එකක මෙහෙට එන්න ඕනේ. ලංකාවේ ගෑන් ළමෙක් අතර මම ලා හිටියා. මරක්කල ගේක වැඩට යන ළමෙක්. ඉංග්‍රීසි අකුරක් බෑ. දැන් මෙයක් පිටත් වෙලා වැඩට යන්නේ. මෙහින් කොහම හරි තවත් ගෑනු ළමයි ගොඩක් හිටියා. මෙයා හිතුවා මේ ඔක්කොම යන්නේ එක තැනට කියලා. දැන් ඔන්න පොළොමින් පිටත් වෙලා ගිහිල්ලා ඔන්න බැස්ස දුබායි වලින් බැහැලා. දැන් ඉතින් මේ ළමයා දැන් මේගොල්ලෝ ඔක්කොම දැන් වේලසිනි බැස්ස දැන් තියෙන්නේ කෝච් මේ ප්ලේන් එක තියෙන්නේ 7:30 දැන් බැහැලා. දැන් මේගොල්ලෝ පුටුවල වාඩි වෙලා ඉන්නවා. දැන් එක එක්කිනා යනවා. දැන් මෙයාගේ හිතේ තියෙන මේගොල්ලෝ යන්නේ මේ උඩ තට්ටුකර කොහේ හරි විවේක ගන්න කියලා. ඒගොල්ලෝ යන්නේ ඒගොල්ලන්ගේ ප්ලේන් හම්බ වෙලා. දැන් මෙයා තනි වුණා. දැන් හතමාර වුණා. දැන් මේක ඉංග්‍රීසියෙන් ඒගොල්ලෝ මේ නම් කියනවා මෙහෙම. අසවල් එක්කිනා ඉන්නවද කියලා අහනවා. දැන් මෙයාට ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ. ප්ලේන් එක ගියා. දැන් මේ ගෙදර ඒ මරක්කල ගෙදර කට්ටිය ඒගොල්ලෝ එනවනේ එයාපෝට් එකට. දැන් එනකොට මෙයා ඉන්නවද ඒකේ? ඒගොල්ලෝ හැරිලා යනවා. දැන් මෙයාගේ ඇති සල්ලිත් නැහැ. කියන්න කෙනෙකුත් නැහැ. හොඳ වෙලාවට වෙන රටකින් ආයෙත් හාඳුරු කෙනෙක් කියලා මං එන්න ඉස්සෙල්ලා ඒ හාඳුරුත් ඇවිල්ලා හිටියා. දැන් වෙන පිරිසක් ලෑස්ති මෙයාව එක්කගෙන යන්න. මේ හාඳුරු කෑ ගහලා නවත්තගෙන තිනු නෑ නෑ අපි මේ දායක කෙනෙකුගේ දුවක් මේ කියලා. මේලම හොඳටම බය වෙලා දැන් ආයේ තියෙන ප්ලේන් එක පහෝදා දවල් දෙකට. ඉතින් දුව කොයුවත් යන්න එපා යා ඔතනම ඉන්න කවුරුත් අන්න ගැවුවත් යන්න එපා කියලා නැවැත්තුවා. දැන් පහෝදා දවල් දෙකට මේ ළමයා පිටත් වෙනකොට අර ගෙදර කට්ටිය ඇවිල්ලා ඉඳීද? දන්නවද? එතකොට ඊළඟට අතරමං ඉන්නේ කොතනද? එතන. ඔන්න රට යන්නේ ආයිට වෙන දේවල්. ඉතින් මං කල්පනා කළා මෙහෙමත් අතරමං වෙනවා නම් ඒ කොනප්පුට බේරෙන්න බැරි විදිහට අතරමං වෙන්නේ. මෙහෙමත් අතරමං වෙනවා නම් අපි මැරිච්ච ගමන් කොහොම අතරමං වෙනවා ඇද්ද? ඇයි දැන් මේ ඇසකනනාසී දීවිකා මනස තියෙද්දි මේ අතරමං වෙන්නේ? මැරෙනකොට ඒ හැයම මනුස්ස ලෝකෙ පාවිච්චි කරපු ඒ හැයම Tamanට නැහැ. එතකොට කොහොම අතරමං වෙනවා ඇද්ද? මේ නිසා අතරමං නොවීමට එකම පිළිසරණ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කිරීමමයි. අපි අතරමං වුණේ ඇස කන නාසය දිවකය මනස වටා අපිට අවබෝධ කරගන්න බැරි වුණා මේ ඇසේ ඇත්ත තත්ත්වේ. කනේ ඇත්ත ස්වභාවය අවබෝධ කරගන්න බැරි වුණා. නාසයේ ඇත්ත ස්වභාවය අවබෝධ කරගන්න බැරි වුණා. දිවේ කයි මනසේ ඇත්ත ස්වභාවය අවබෝධ කරගන්න බැරි වුණා. අපි රැවටුණා මේ ඔක්කොම මම කියලා. රැවටුන්නේ නැද්ද? අපි ඔක්කොම රැවටිලා මගේ කියලා හිතාගත්තා. වුණේ නැද්ද එහෙම? මට ඕන හැටියට මේවා පවත් ගන්න ඕනේ කියලා අපි මේ ඇස කන නාසය දිවකය මනසට අයිතිවාසිකම් කියාගෙන නැද්ද දැන් අපි? නෑ. මේ අයිතිය තියාගෙන අවබෝධ නොකර මැරුණට පස්සේ ආයිමත් ලැබෙන්නේ මේ මම තමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේක තේරුම් ගන්න කර්මානුරූපව මේක හැදෙන්නේ. අපි ඔක්කොරු මේ ඇසකනනාසයේ දිවකයේ මනස ලැබිලා තියෙන්නේ කර්මානුරූපව. දැන් අපි විඳවනවා. හැබැයි මේ විඳවිල්ල ඉවර වෙන දවසක් නැහැ අවබෝධ කරන තුරු. මේ ජීවිතේ අපි සංසාරේ හෙලාපු සුසුන් ටික එකතු කරනවා නම් සුළු සුළුකටත් වඩා විශාලයි. සංසාරේ හෙලාපු කඳුළු එකතු කරනවා නම් සෛරකටත් වඩා විශාලයි. මේ නිසයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ මේක අපිට කියලා දෙන්න. ඇයි? හේතුව ලෝකෙ වෙන කිසි කෙනෙකුට මේ ස්වභාවය දකින්න බෑ. හැමතිස්සෙම තියෙන ඇත්ත වහිනා. ඇත්ත වහිලා තියෙන. ඇත්ත වහිලා තියෙන මොන විදියටද? බිත්තර කටුවක් වගේ. දැන් හිතලා බලමු බිත්තරය ඔන්න බිත්තරයක් තියෙනවා. දැන් බිත්තරය ඇතුලේ ඉන්න සතාට කටුවෙන් ලෝකේ විවෘතද වෙහිලාද තියෙන්නේ? වෙහිලා තියෙන්නේ. කටුවෙන් සම්පූර්ණයෙන්ම ආවරණය වෙලා නැද්ද? නමුත් මේ ඇතුලේ ඉන්න බිත්තරය ඇතුලේ ඉන්න සතාට ඒ ඇතුලේ තියෙන නිකන් මේ සාරගතියක් සාරයක් විතරක් නං සාරුවක් විතරක් නං ඒ බිත්තර සාරුවට පුළුවන්ද බිත්තරේ කුඩු කරගෙන එළියට එන්න? බෑනේ. එහෙනම් ඒ බිත්තරේ රකින්න ඕනේ. කිකිලිය බිත්තරේ රකින්නකොට රකින්නකොට අර සාරු වගේ ගතියට මොකද වෙන්නේ? ඒක ටික ටික හයි වෙනවා. ඊට පස්සේ ටික ටික ඒකෙන් හැදෙනවා සතා. ඊට පස්සේ බිත්තරේ ඇතුලේ සතා මෝරනවා. වෙන්නේ නැද්ද? මෝරනවා. ඊට පස්සේ සතාට තවදුරටත් මේ කටුව ඇතුලේ ඉන්න බැරි යනවා. එතකොට සතාම ඒ සතාගේ තුඩෙන් ඒ කටුව හීල් කරනවා. එතකොට ඒ කටුව පලාගෙන ඒ සතාම එළියට ඉන්නේ නැද්ද? ආනේ වගේ අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නුවණින් විමසනකොට මේක ඇතුලේ මෝරනවා. ජීවිතය ඇතුලේ මොකද්ද මෝරන්නේ? සිහිය. සිහිය මෝරනවා. ඊළඟට මොකද්ද මෝරන්නේ? වීරිය මෝරනවා. ශ්‍රද්ධාව මෝරනවා. සමාධිය මෝරනවා. ප්‍රඥාව මෝරනවා. මෝරණකට මොකද වෙන්නේ? අවබෝධ නොවු දුක්ඛාරි සත්‍ය අවබෝධ වෙනවා. ප්‍රහාණය නොකරපු දුක්ඛ සමුදය ප්‍රහාණය කරන සාක්ෂාත් නොකළ දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරන නොවැඩු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනවා. චතුරාර්ය සත්‍ය කරා යනවා. මෝරණකොට ලපටි වෙලා මොලොක් වෙලා මෙලෙක් වෙලා තියෙනකොට තමයි යන්නේ ඇත්තේ. අර නොරැකපු විත්‍රී වගේ. ඒ නිසා අපි අවබෝධ කරගන්න ඕනේ මේ ධර්මයේ තුලට අපි එන්න අපේ හිතේ පැහැදීම ඇති කරගන්න ඕනේ. යම් කිසි කෙනෙක් සෝවාන් වුණොත් ඔබ දන්නවනේ සෝවාන් වුණොත් අපේ ප්‍රශ්නේ 99.9%කට වඩා ඉවරයි. ඒ නිසා යම් කිසි කෙනෙක් සෝවාන් වුණොත් සෝවාන් වෙන එක්කෙනා තුළ පිහිටන සෝතාපට්ටි අංග කීයක්ද? 8ක්ද 10ක්ද කීයක්ද පිහිටන්නේ? කීයක්ද පින්වත්නි පිහිටන්නේ? 7යි 6යි 3යි 4යි කීයක්ද පිහිටන්නේ? හතර පිටනෝ සෝතාපන්න වෙන කෙනෙක් තුල පිටන හතරේ අපි සමාදන් වෙන්න ඕනේ. සමාදන් වෙලා අපි ඒක පිටලා ඉන්න ඕනේ. පළවෙනි එක තමයි සෝවාන් වෙච්ච කෙනෙක් තුල පිටන බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමක් කිසි කෙනෙකුට වෙනස් කරන්න බැරි. කාටවත් වෙනස් කරන්න බැරි. ඒකට මොකද්ද කියන්නේ? නොසෙල්වෙන පැහැදීම. මොකද්ද මේ පැහැදීම? සලෝණ බෑ එක. සලෝණ පැහැදීම කියන්නේ මේකයි. කෙනෙක් කියනවා ආන බුදුරස් විහිදෙනවා. එතකොට මියා දූගෙන යනවා බලන්න. ගිහිල්ලා ඇසුත් ලොකු කරගෙන කටත් ඇරන් ඔන්න බලනවා. බලන හැබැයිනේ ඉන්නම් අනිත් එක්කෙනා කියන සාදු කියපන්. ඔන්න දැන් සාදු කියනවා. ඊට පස්සේ තව එක්කෙනෙක් කියන ඔය බොරු. එතකොට එයා ඒ පැත්ත ගන්නවා. ඒ පැත්ත අරන් කියන එයාත් කියන ඔය බොරු. එතකොට එයාගේ පැහැදීම තිබුණේ අනුන්ගේ කීම් මතද තමන්ගේ අවබෝධයක් මතද? අනුන්ගේ කීම් මත පහදලා නොසිලෙන පැහැදීමද ඒක? දැක්කන එයාගේ පැහැදීම සිල්ල වෙන්නේ නැද්ද? මට කෙනෙක් කිව්වා. මං එතකොට ලංකාවේ හිටියේ නෑ. මට කිව්වා ස්වාමීනි හරි ආශ්චර්යයක් වෙනවා ලංකාවේ. මොකද්ද? බුදුරැස් සීදෙනවා. මං කිව්වා මහත්තයා මං පිළිගන්නවා ඒක. මං ප්‍රතික්ෂේප කරන්නේ නෑ. මං බුදුරැස් දැකලා තියෙනවා. මං ඉස්සර අවාරේ යනවා ශ්‍රීපාදේ. එදා මන් දැක්ක සිරිපාද පාද පත්මින් රැස් වී දෙනවා. මම පිළිගන්නවා කිව්වක. මම සරණ ගියේ විද්‍යාව නෙමෙයි, මම සරණ ගියේ බුදුරජාණන් වහන්සේනි. මට කිසිම ගැටලුවක් නැහැ. මං කිව්වා හැබැයි මම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියවද්දී මං හැමදේම උදුරස් දකින්නවා කිව්වා. ඕක උනේ තෙරුවන් කෙරෙහි පැහැදීම අඩුවයට බුදුරජාණන් බුදු පිළිම වලින් රැස් වී දෙන්න ගත්ත මේ හිත පහදවන්න කියලා. ඒකටත් පයින් ගැහුවා, ඒකටත් පයින් ගහගත්තා, ඒ වාසනාවක් නැති කරගත්තා. මම නම් හිත හොඩක්වත් වෙනස් කරගත්තේ නෑ. මං නෝනින් කල්පනා කළා. හැබැයි මං බැලුවා මේක මාරයෙකුගේ වැඩක් වද්ද? කල්පනා කරාම නෑ. ඇයි කවදාවත් මාරයා මැදිහත් වෙලා නූපන් ශ්‍රද්ධාව නූපන් පැහැදීම උපදවන්න උදව් කරන්නේ නෑ. එහෙනම් මේක මාරයෙකුගේ වැඩක් නෙවෙයි, එහෙනම් මේක දේවානුභාවයක්. මම බැලුවා නෑ, දෙවියන්ට වඩා කොයිතරම් ශ්‍රේෂ්ඨයිද බුදුරජාණන් වහන්සේ. එහෙනම් මේක බුද්ධානුභාවයක්. හිත පහදවා ගත්තා මං. මං දැක්කෙත් නෑ මේ බුද්ධ රශ්මි, මං හිත පහදවා ගත්තා. ඔන්න බලන්න, එතකොට මුලේ තියෙන කෙනෙකුට හිත පහදවා ගන්න බැරිද? ඒක තියෙන්න ඕනේ තමන් තුළ නුවණින් විමසලා තේරුම් ගන්න. මේ එක එක්කෙනාගේ කතාවල් වලට අහු වෙලා තව කෙනෙක් කියන මොන බුරුද? ඔය කහයි රතු එකතු වුණාම පේන එකක් නෙව. එතකොට දැන් එයාගේ පැහැදීම තියෙන එක එක්කෙනාගේ කියුම් මත. එතකොට ඒක සෝතාපත්තියංගයක්ද? නෑනේ. අන්න එතකොට එයාගේ පැහැදීම තියෙන එක එක්කෙනා කියන දේවල් වලට. ඉස්සර මට මේ බුදු පිළිම වහන්සේලා ගැන මම මේ ඇත්ත කියන්නේ මෙච්චර අනුභවයක් තියෙනවා කියලා මට හිතුනේත් නෑ. මට හිතුන්නේ නෑ ඒක. මං කල්පනා කළා මේ වැලි සිමෙන්ති ගල් එකතු කරලා හදන දේ තුල අනුභවයක් තියෙන විදියක් නෑ. නමුත් මට හිතන්න මගේ ඇස් සරුණා එක තැනක. ඒ තමයි සුනාමි. මහා මුහුදු රැල්ල වේගෙන් එනවා පෙරලගෙන. කෝච්චි පෙට්ටි රෝල් වෙලා යනවා පාංගිඩි වගේ. රේල් පාරවල් නැඹරිලා යනවා, ලනු නැඹරින්නේ නැහැ. පුංචි බුදු පිළිම ඉතුරු වෙලා තියෙනවා. මං මේ බුදු පිළිම දිහා බලලා හිතුවා අපි හිතනවට වඩා බුද්ධානුභාවයේ මහා ආශ්චර්යයි. ඒක මට මතක තිබුණා. මේ බුදුරැස් වේදනා කියම මට ඒක මතක් වුණා. මම පිළිගත්තා බුදුරැස් වේදීම, මං අනුමෝදන් වුණා. එතකොට දැක්කද වෙනසද? නමුත් ඒක අනුමෝදන් වෙච්ච නැති අය හිටියේ නැද්ද? එක එක්කෙනා කියන විදිහට සැක කරපේටි හිටියේ නැද්ද? මම සද්දා පිටුවගෙන තියෙන එක එක්කිනාට ඕන හැටියට වෙනස් කරන්න නෙවෙයි. අන්න එහෙනම් ඔබේ සද්දාව තියෙන්න ඕනේ තේ විදිහට නේද? මේ එක එක්කිනා කියනකට පහදින්නයි, එක එක්කිනා කියනකට අපහදින්නයි ගියොත් ඒ සද්දාව ඔබ තුල තියෙන එකක් නෙවෙයි. ඒක අනුන්ගේ එකක්. ඒක තියෙන්න ඕනේ අනුන්ගේ එකක් හැටියට නෙමෙයි. එහෙම නෙමෙයි තියෙන්න ඕනේ. එහෙනම් තමන්ගේ පිහිටපු සද්ධාවක් හැටියට ලෝකයේ කිසි දෙවි කෙනෙකුට සලවන්න බැරි වෙන්න ඕනේ. මිනිස්සෙකුට විතරක් නෙමෙයි. නමුත් ඔබ දැන් බොහෝ දෙනෙකුගේ සද්ධාව මේ රූපවන් වැඩසටහනකට හොලවන්න පුළුවන් නේ. බැරිද? පුළුවන් නෙමෙයි පත්තර කෑල්ලකට හොලවන්න. පත්තරයක දැම්මොත් එම ඔය බොරු. ඔන්න ඊට පස්සේ යාගේ සද්ධා ඉවරයි. රූපවන් කිව්වොත් එම ඔය බොරු. පැහැදීම ඉවරණියගේ පැහැදීම තියෙනුනේ මේ එක එක්කිනාට හොලවන්න පිටි පුළුවන් විදිහට නෙමෙයි. කිසි දෙවි කෙනෙකුට, කිසි මාරයෙකුට, කිසි බ්‍රහ්මයෙකුට, කිසි ශ්‍රමණ බ්‍රාහ්මණයෙකුට, ලෝකෙ කිසිවෙකුට සොලවන්න බැරි පැහැදීමකට එන්න ඕනේ. අන්න ඒක මොකද්ද? සෝතාපට්ටි අංගය. ඊළඟට එන්න ඕනේ පැහැදීම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ගැන. ආයේ කිසි කෙනෙකුට සලවන්න බැරි පැහැදීමකට එන්න ඕනේ. නොසෙල් වෙන පැහැදීම. ඒකට මොකද්ද කියන්නේ? නොසෙල්වෙන පැහැදීම කියලා. නොසෙල්වෙන පැහැදීම තමන්ට ඇති වුණා නම් ඒක තමන් දන්නවා. තමන් දන්න තමන්ගේ පැහැදීම පිහිටපු එකක් කියලා තමන් තුල. ආයේ ඒක කාටවත් සලවන්න පුළුවන් කම නැහැ. බුදුරජාණන් වහන්සේ පහළ වුණේ පින්වත්නි, එකම එක දෙයක් කරා අපව ගෙන යන්නයි. මොකද එකම එක දේ? චතුරාර්ය සත්‍ය අවබෝධය කරා. දවස බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා ඇහුවා හාමුදුරු කෙනෙක්, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ යම් හේකින් අවිද්‍යාව දුරු වෙනවා නම්, විද්‍යාව උපදිනවා නම්, ඒ වෙනුවෙන් නැති කළ යුතු එක දෙයක් තියෙනවාද? බුදුරජාණන් වහන්සේ වදාළා, පින්වත් භික්ෂුව, අවිද්‍යාව දුරු වෙනවා නම්, විද්‍යාව උපදිනවා නම්, ඒ වෙනුවෙන් නැති කළ යුතු එකම එක දෙයක් තිබේ, එනම් අවිද්‍යාවයි. බලන්න උත්තරි ලස්සන තේරෙනද කියන එක? තේරුන්නේ නැනේ. සීයෙන් අහන්න ආයේ අර වික්ෂය ඇහුවා, ස්වාමීනි, අවිද්‍යාව දුරු වෙනවා නම්, විද්‍යාව උපදිනවා නම්, ඒ වෙනුවෙන් නැති කළ යුතු එක දෙයක් තියෙනවාද? බුදුරජාණන්සේ දීපු පිළිතුර මොකද්ද? අවිද්‍යාව දුරු වෙනවා නම්, විද්‍යාව උපදිනවා නම්, ඒ වෙනුවෙන් නැති කළ යුතු එකම එක දෙයක් තිබේ, එනම් අවිද්‍යාවමයි. අවිද්‍යාව කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීම. විද්‍යාව කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධේ. සයන්ස් කියන්නේ මොකද්ද? විද්‍යාව පරිවර්තනි වෙරදී. සයන්ස් කියන්නේ විද්‍යාව නෙවෙයි. ලෝකේ තියෙන විද්‍යා එකයි. විද්‍යා උප්පතම් සිට්ඨා. විද්‍යාව ඉපදීම ශ්‍රේෂ්ඨයි. විද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයට, සයන්ස් වලට නෙවෙයි. ලෝකේ සයන්ස් කියලා කියන එක සිංහලට තේරුවොත් මෙන්න මේකයි. සදාචාරයක් නැති අවසන් නොවන පරීක්ෂණේ. ඔන්න සයන්ස් කියන එකට තේරුම. සදාචාරයක් නැති අවසන් නොවන පරීක්ෂණ කරන්න කියලා තමයි වුන් ওই ආයුධ හදන්නේ කියලා වරන්නේ නැතුව. පේන්නේ නැද්ද? දැන් ওই විද්‍යුනේ කිපි විද්‍යාවටමයි නේද මිනිස්සු බය වෙලා ඉන්නේ? දැන් මේ පරීක්ෂණ වල ඉවරයක් තියෙනවද? ඉවරයක් නැහැ නේ. අනාගතේ මිනිස්සු ගෑනු කරන්නේ කොහොමද කියලා පරීක්ෂණ කරයි. ගෑනුම මිනිස්සු කරන්නේ කොහොමද කියලා පරීක්ෂණ කරයි. ඉවරේ එකම විදියෙ ජෝඩු හදන්නේ කොහොමද කියලා පරීක්ෂණ එක. ඉවරේ සදාචාරයක් තියෙනවද? නැහැනේ. ඒ මොකවත් නැහැ. විනයක් තියෙනවද? ඔය කියන විද්‍යාවට. නැහැනේ. විනයක් නැහැ. ඔය කියන විද්‍යාවට තියෙනවද මානව දයාව? නැහැ. ඒ මොකුත් නැහැ. ඔක ගිහිල්ලා ගිහිල්ලා දරුණු ආයුධ හදන්න පටන් ගන්නවා අනාගතයේ ඔය පිරිස එකතු වෙලා. දරුණු වෙනවා. රාග දේශ මොහ උත්සන්න වෙනවා ඒ විද්‍යාවෙන්. ප්‍රහාණය වෙන්නේ ඒවා. ඒ නිසා ඒකට විද්‍යාව කියන වැරදි. ඒක සරණ ගියොත් එයාට මේ ඇත්ත විද්‍යාවත් අහිමි වෙනවා. සැබෑම විද්‍යාව තමයි ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කුට වදාළ චතුරාර්ය සත්‍ය ධර්මය. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ කෙරෙහිමයි සිත පහදින්න ඕනේ. දැන් සමහරුන්ට අපි කියනවා මේ නිරේ ගැන, තිරිසන් අපාය ගැන. එතකොට කියනවා ඒගොල්ලෝ, නෑ නෑ නෑ නෑ නෑ, තාම ඕව විද්‍යාවෙන් හොයාගෙන නෑ, තාම ඔප්පු කොල්ල නෑ. එහෙනම් ඔප්පු කොල්ල නෑ කියන්නේ මොකද මේ? සුද්ධ බුදු වෙනකම් බලන් ඉන්නවා මේගොල්ලෝ. ඇයි ඕකට කියන්නේ හීනමාන කියලා පරාදීනකම කියලා ඇයි සරණ ගිහින් තියෙන කාමද එතකොට බටහිර සුද්ධංව නිරේගෙන් තාම හොයාගෙන නැහැ කියන ඕක කතා කරන්න ඉන්න එපා කියන ඔය ගැන දැම්මම විද්‍යාඥයෝ තාම මේ ගැන පරීක්ෂණ කළ නැහැ කියනවා ඉතින් විද්‍යාඥයෝ බුදු වෙන එකකින් ඉන්නේ කවදාවත් බුදු වෙන්නේ නැහැ ඔය මිනිස්සු ඔන්නේ ඇත්ත ඒ නිසා කවදාවත් මේ දරුවන්ට මං කියන්නේ පටලෝ ගන්න එපා සයන්ස් එක ඇත්තම විද්‍යාව පටලෝ ගන්න එපා ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ විද්‍යාව. උන්වහන්සේගේ විද්‍යාවේ පළවෙනි විද්‍යාව තමයි අතීතයේ ගෙන ඇති අවබෝධය. මේ මේ මේ සයන්ස් වලට අතීත කතාවක් නෑ. අනාගතය දන්නේ නෑ. එහෙන් මේ මොන හරි පොඩ්ඩක් හොයාගෙන තියෙන ඕන එකක් නම් හොයාගත්තේ ඇත්තම දන්නේ නෑ කවුරුවත්. මොකද්ද? නවග්‍රහයන්ගෙන් දැන් එකෙක් නැහැද? ඉවරයිනේ දැන් හරි වැඩි දැන් පූජාවල් කියන්නේ වෙන්නේ අටක් ග්‍රහයන්ට අපි වේලාසෙනින් අතේරිය කී වාසී බල නේද එතකොට අන්නේ වුණන් ඉතින් ඒකේ පටලෙවි පටලෙවි යනවා බුදුරජාණන් වහන්සේගේ විද්‍යාවේ පළවෙනි විද්‍යාව තමයි අතීතයේ ගැන තියෙන අවබෝධය ඒකට කියන්නේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ පෙරවිසු කඳපිලිවෙල දකින අනුවන අතීතයේ ගැන බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ ආශ්චර්යයි ආශ්චර්යයි එක රහතන් වහන්සේ නමක් හිටියා ගොඩක් වළඳන් ඕනේ ඉතින් අනිත් අය දන්නේ නැහැ මේ රහතන් වහන්සේ නමක් කියලා සමහර ස්වාමීන් වහන්සේලා උන්වහන්සේ වළඳුනා දිහා බලන් ඉඳලා කල්පනා කරනවා ඔය ඔය ප්‍රමාණි දන්නේ නැනේ වළඳන්නේ වැළඳින්ද බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අර වික්ෂුන් වහන්සේට වැළඳින්නේ සීමාවක් නැහැ එන්න කියන්න කිව්වා ඇත්තද වික්ෂුව ඔබ මේ වළඳනවා කියන ඕනවට වඩා ස්වාමීනි මං ওই වළඳන්නේ ওই ටිකයි කිව්වා. මේ නියම විදිහට බඩ පිරින්න ගත්තා නෙවෙයි කිව්වා. බුදුරජාණන් වහන්සේ බැලුවා අතීතේ. බලලා භික්ෂුන් වහන්සේලාට කියනවා මහණෙනි මේ භික්ෂුවට මුක්කවත් කියන්න එපා. මේ රහතන් වහන්සේ නමක්. මේ තියෙන සතර පුරුද්දක් අවුරුදු ආත්මවා 500ක් මෙයා ඇති. ඔන්න සංසාරය ආපු හැටි. කවුරුත් දන්නේ ආපු ගමන. අන්න විද්‍යාව. එක මිනිහෙක් හිටියා ගමක මහා ආඩම්බරකාරයෙක්. කල්පනා කළා කවුරුවත් මෙරිච්ච තැනක මගේ මිනිහ වල්ලන්න ඕනේ. තමන්ගේ විශාල වත්තේ ඇවිද්දා මුල් බහැපු නුගයක් තියෙන අවුරුදු 100 ගානක් පරණ මෙන්න මෙතන හොඳයි මාව වල්ලන්න. සේවකේ ළමයා ඒක සුද්ධ කරන වෙලාවේ බුදුරජාණන් වහන්සේ තෙන්ට වැඩියා. මොකද පින්වතු මේ කරන්නේ? ස්වාමීනි මම මේ කවුරුවත් නොකරන දෙයක් කරන්න හිතුණා. මොකක්ද? මං කල්පනා කළා මගේ මිනිය කිසි කෙනෙක් වලදාපු නැති තැනක වලදාන්න ඕනේ කියලා. ඉතින් මම මෙන්න මෙතන තෝරගත්තා කිව්වා. ගහ දිහා බලලා කියනවා මියා ස්වාමීනි බලන්න මේ ගහ. මෙතන නම් අවුරුදු 1000 ගණන් කවුරුත් වලද මරන්නේ. බුදුරජාණන් වහන්සේ අහන පිංගුතුබේ නම මොකන්ද? නම කිව්වා. උන්වහන්සේ සිනහ පහල කළා. ඇයි ස්වාමීනි? පිංගුත ඔබ ඔය නමින් ඔතනම 14000 වතාවක් වල දාලා තියෙනවා. ඔන්න ආපු සසරේ හැටි. ඔන්න විද්‍යාව කියන්නේ ඕකට. ඕකට විද්‍යාව කියන්නේ. තව කෙනෙක් හිටියා මුළු ඇඟේම කුෂ්ඨයක් දඩයක් දාලා සනීප වෙන්නේ නැහැ. අමාරුවෙන් ජීවත් වෙන කෙනෙක් දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට දැන් මෙයා හිඟා ජීවත් වෙන්නේ. කෑම ටිකක් හොයාගෙන යනකොට බණ කියනවා සෙනඟ වට කරන්. මෙයා හිතුවේ කන්න දෙන්න කෙනෙක් කියලා. පැත්තකින් වාඩි වුණා මෙයා. දැන් ඉතින් ආපු එකේ කමක් නැහැ, බණ චුට්ටක් අහලා මං යනවා. වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ දැක්කා ඉදා අද මේ ධර්මය අවබෝධ කරන්නේ අර කුෂ්ඨ රෝගියා. ධර්මය කිව්වා අවබෝධ කළා යා චතුරාර්ය සත්‍යය. පිටත් වුණා. අනේ හරකෙක් කෙන්න මල. නිදා පිබිදියා වගේ සුගතිය උපන්නා. ස්වාමීනි මොකද මේ මිනිස්යාට මේ කිසි බේතක් හේතක් කරගන්න විදියක් නැතුව ඇඟ පුරාම දඩයක් දාලා ඇවිද ඇවිද ගියේ. අන්න විද්‍යාව මත වෙනවා පෙරවිසු කඳ පිළිවෙල දකිනා නුවණ. මහණෙනි එයා අ르ගෙන ආපු දෑවැද්දේක කිව්වා. ওই පුද්ගලයා මේ රජගහනුවර හිටිය සිටුවරෙක් වෙලා දවසක් එයා අස්ස කරත්ති නෙගල යනවා. තගරසිකී කියන බුදුරජාණන් වහන්සේ පාර පින්ඩ පාති වඩිනවා. ඉරිච්ච සිවුරක් පොරෝගෙන දැන් මේ අස්සකරත් යනකට මෙයාට මාන්නේ හිතට ගත්තා. දුරදිග බැලුවේ නෑ වචන පිටකොල. අර පසේ බුදුරජාණන් වහන්සේ දිහා බලලා මෙයා කියන ඔච්චමට මොකාද මේ කුෂ්ඨය කියාගෙන ගියා. කර්මය එකතු වුණා උපතක් කරා ගියා නිරේ. විඳූල විඳූල මනුස්ස ලෝකෙට ආවා. කර්මෙන් දිනා වයා මනුස්ස ලෝකෙට කුෂ්ඨ රෝගියෙක්. බලන්නේ ඒ අතීතය දැන් දන්නේ කවුද? ආන්න විද්‍යාව. බුදුරජාණන් වහන්සේට පුදුම විදියට මේ මිනිස්සුන්ගේ අතීතය පේනවා. මේක පළවෙනි විද්‍යාව. හිත පහදවා ගන්න ඕනේ විද්‍යාවට. උන්වහන්සේ ළඟ තිබුණ දෙවන විද්‍යාව චුතූපපාත ඥානේ. මොකද දෙවන විද්‍යාව? ඔව්, කර්මානුරූපෝ සත්වයන් චුත වෙන ආකාරය දකිනවා. කර්මානුරූපෝ සත්වයන් උපදින ආකාරය දකිනවා. එහෙනම් පින්වත්නි අපි චුත වෙන්නේ කර්මානුරූපව. අපි උපදින්නේ කර්මානුරූපව. බුදුරජාණන් වහන්සේ මේක හොඳට දකිනවා. කර්මානුරූපෝ චුත වෙනවා, කර්මානුරූප උපදිනවා. මේක පෙනිපෙනි බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා. ඒක අවබෝධ කරගන්න බැරි වෙච්ච අය. සුනක්ඛත්ත කියලා කෙනෙක් උන්වහන්සේ ළඟ පැවිදි වුණා. ලිච්ඡවි කෙනෙක්. දවසක් බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්න පැවරුණේ මෙයාට. ඔන්න දැන් ඇස් දෙකින් බුදුරජාණන් වහන්සේ දකිනවා, උපස්ථාන කරනවා. නමුත් සීත පහදවා ගන්න වාසනාවක් නැහැ. බුදුරජාණන් වහන්සේ පිටිපස්සෙන් මෙයා යනවා. යනකට දැක්ක තාපස කෙනෙක් ගලක් උඩ ඉන්නවා. ඇඟේ නූල් පොටක් නැහැ. වාඩි වෙලා ඉන්නවා. එරෙමිනිය ගොතාගෙන. දැකලා දැන් මෙයා යනවා. දැන් ඒ තාපසයා දිහා බල බල කල්පනා කර කර යනවා. ආන්න රහතන් වහන්සේලා. ආන්න වර්තමාන මිනිස්සුම රවට්ටන්න හරි ලේසි. හිටපෙක මිනිස් දුවන්නේ නැද්ද ඔය? දුවනෝනේ. ආන් අතන්ට යමන්න කියලා. ආන් රහතන් වහන්සේලා කීකේ දැන් මෙයා යනවා. කාගේ පිටිපස්සෙන්ද මේ යන්නේ? බුදුරජාණන් වහන්සේ පිටිපස්සේ. මේ මහානත් වෙලා බුදුරජාණන් වහන්සේ නැවතුණා. සුනක්කත් දිහා හැරුණා බැලුවා කතා කළා සුනක්කත් ඔබත් සිවුරක් පුරවගෙන ශ්‍රමණ සාක්‍ය පුත්‍රයෙක් කැරිට පෙනී ඉන්නව නේද කියලා ඇහුවා ඇයි ස්වාමීනි මහන්නේ දැන් ඔබ හිතුවනේ අර කෝරක් කත්තිය දිහා බලලා ආනට හතන් වහන්සලා කියලා ඇයි ස්වාමීනි අනුන්නේ අරහත්ත්වයට තමුනා සිරිසියාද දැන් මේ කාගෙන් දහන්නේ අන්න බලන්න මේකෙන් හොඳ හොඳ සිද්ධියක් තේරුම් ගන්න පුළුවන් තැනක් තියෙනවා බුදුරජාණන් වහන්සේ ළඟ හිටියා උපස්ථාන කළා පිටිපස්සෙන් ගියා කවුද කියලා ධර්මයේ තුලින් තේරුම් ගත්තේ නැත්තම් පළක් නැහැ බුදුරජාණන් වහන්සේ වදාළා හිස් පුරුෂයෝ අනුන්නේ අරහත්ත්වයට මට ඉරිසියා කරන්න ඕනකම නැහැ ඔය පුද්ගලයා රහත්මගට බහපිය කෙනෙකුත් නෙමෙයි රහතන් වහන්සේ කෙනෙකුත් නෙමෙයි තව දවස් 7ටයි ඔය පුද්ගලයාට ආයුෂ තියෙන්නේ තව දවස් 7කින් ඔය පුද්ගලයා කාල වැඩි වෙලා මැරෙනවා හිස් මුරුත් ඇතිලා එතකොට මේ පුද්ගලයාව ගිහිල්ලා බීරණ තම්බක කියන සොහොනට ඇදගෙන යනවා ඊට පස්සේ මේ පුද්ගලයා මරණින් මත්තෙන් නිරේ උපදිනවා අන්න විද්‍යාව නිරේ උපදිනවා ඔක දැනගන්න ඕන නම් සෝනට ගිහින් අර මලමිනියට තට්ටු කරන්න මලමිනිය නැගිටලා උත්තර දෙයි කිව්වා දැන් මෙයා මේක හිතට ගත්තා කවුද සුනක්කත් හිමීට කරවාන දැන් මෙයා යන බුදුරජාණන් වහන්සේ පිටිපස්සේ ගින් හිමීට පාත්‍රයේ තියලා පැන්නා පැනලා පිටිපාරෙන් ওই පඳුරු වාස්තියෙන් පැනගෙන පැනගෙන කැලෑවෙන් පැනගෙන ගියා ආයේ අර තාපසයා ළඟට කෝරක් කත්තිය ළඟට ගිහිල්ලා ධන ගහගෙන කිට්ටු වුණා කිට්ටු වෙලා කියනවා තමුන්නාසියේට මම බොහොම පැහැදුනා අර හෙලිවිලි තවසට මේ කියන තමුන්නාසියේට මම බොහොම පැහැදුනා මම මේ කාරණාවක් මතක් කරන්න ආවේ මොකන්ද ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අනාවේ කියක් කිව්වා ඕක සිද්ධ වෙන්න දෙන්න එපා දැන් අරය ඔළුව පාත් කරන සුනක්කත්ට කන කිට්ටු කළ ඇහුව මොකද්ද තමුන්නාන්සේ තව දවස් 7යි තමුන්නාන්සිට ආවිෂ මැරෙනවා මක් වෙලාද මැරෙන්නේ කාල වැඩි වෙලා ඉස්මෘත හැදින තමුන්නාන්සට ඕක වෙන්න දෙන්න එපා එතකොට අපි එකතු වෙලා ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ කතාව බොරු කරපු ඕන්න සිවුරු දාගෙන හිටපුවා ඒ කාලේ දැන් මෙයා හිතට ගත්ත මේක කවුද කෝරක් කත්තිය අර තාපසය හිතට අරන් කෑම්බි නැවැත්තු හරි මම කෑවොත් ඕක වෙන්නේ කෑම්බි නැවැත්තුව දැන් දවසක් ගියා දෙකක් ගියා තුනක් ගියා හතරක් ගියා පහක් ගියා හයක් ගියා හත ප්‍රණීත භෝජන හදාගෙන මිනිස්සු ආවා ඇවිල්ලා කිව්වා අද නම් තමුන්නාන්සේ බින්දුවක් හරි වළඳන්න ඕනේ කිව්වා පින්පින් සාපට එහෙනම් බින්දුවක් විතර බින්දුවක් තොල ගෑවා රහයි තව පොඩ්ඩක් වළඳන්න ඕනේ කිව්වා අපිට පින්පින්ස කෝරක් අක්කිට සිහි නැතුව ගියා කල්පනා කළා නිකන් අකාල මරිනවට වඩා හොඳයි කාලක්‍රියා කරන එක කන්න ගත්තා කාල එහෙම සිහි නැතුව මලා හරි පුදුමයි මේවා දැන් මිනිස්සුන්ට මේ මිනිහ වෙන කොහෙටවත් අදින්න බෑ අර බුදුරජාණන් වහන්සේ නමක් බීරණ තම්බක කියලා සොහන අන්න එතනට විතරයි අදින්න පුළුවන් ඇදගෙන ගිහින් දැම්මා සුනක්කතට ආරංචි වුණා හිමීට හැන්දකොරේ පිටත් වුණා සෝහනට මිනිහ ඉන්න තියෙන උඩු බැලේ ගියා තට්ටු කළා ඒ කෝරක් කතිය කොහිද උපන්නේ මිනිහ හිටගත්තා මං අසවල් නිරේ උපන්නා කියලා කඩාගෙන වැටුණා බුදුරජාණන් වහන්සේ මේ ඥානෙ චතුප්පාත ඥානෙ දැන් එක විද්‍යාඥයෙකුට පුළුවන් ද මිනිස්සු චුත වෙන්නේ මෙන්න මේ විදිහටයි කියලා කියන්නේ ඊට පස්සේ මෙන්න මේ විදිහට එයා උපදින්න කියන්න පුළුවන්ද බෑනේ අන්න පහදින්න විද්‍යාව චතුප්පාත ඥානෙ හරිම පුදුමයි උන්වහන්සේගේ අවබෝධය දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ආනන්ද හාමුදුරුව ඇවිල්ලා කිව්වා ස්වාමීනි සිඛී බුදුරජාණන් වහන්සේගේ නෑ කක්කුසන්ධ බුදුරජාණන් වහන්සේගේ ශිෂ්‍ය නෑ සිඛී බුදුරජාණන් වහන්සේගේ ශිෂ්‍ය අග්‍රශ්‍රාමකයන් වහන්සේ නමක් සහස්‍රී ලෝකධාතුවට ලෝකධාතු 1000කට කතා කළා කියලා බුදුරජාණන් වහන්සේ අපිට වදාලා ඔව් ඒක එහෙම තමයි කියලා ස්වාමීනි බුදු කෙනෙකුට ලෝකධාතු කීයකට කතා කරන්න පුළුවන්ද ආනන්දේ ප්‍රමාණ කරන්න බෑ ඕක කිව්වා දැන් ආනන්දාන්තරු ආයමත් පෙරෙත් කර කර බුදුරජාණන් වහන්සේගෙන් අහනවා පෙරෙත් කර කර බුදුරජාණන් වහන්සේගෙන් අහනවා අනේ ස්වාමීනි මට කියන්න කී ලෝකධාතු කීයකට කතා කරන්න බුදු කෙනෙකුට පුළුවන්ද ඔන්න විස්තරයක් කරනවා විද්‍යාව ආනන්දය මේ පෘථුවිය මේ ලෝකේ එළිය කරන හිරු සඳු දෙක තියෙනවනේ මේක එක සක්වල මේ වගේ සක්වලවල් 10ක් තියෙනවා ඒකට කියනවා සහසි ලෝක ධාතු එවන් ලෝක ධාතු 1000ක් තියෙනවා ඒකට කියනවා දිසහසි ලෝක ධාතු එවන් ලෝක ධාතු 1000ක් තියෙනවා ඒකට කියනවා තිසහසි මහ සහසි ලෝක ධාතු තථාගතයන් වහන්සේට ඔය ඔක්කොටම කතා කරන්න පුළුවන් කියලා ඕනම් ඊටත් එහා පුළුවන් කියලා ආනන්ද හඳුරු විස්මයටපත් වුණා ඇස් ලොකු වුණා අනේ ස්වාමීනි කොහොමද ඔක කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්දය තථාගතයන් වහන්සේ ආලෝකයේ යවනවා ආලෝකයේ යවනවා එදකොට ඒ සත්‍යයන් ආලෝකී පැමිණි දිශාවට හිත යොමු කරනවා එතකොට කතා කරනවා එතකොට ඇහෙනවා ඒගොල්ලන්ට ආනන්දහාඳුරු සන්තෝෂින් උද්දාමයටපත් වෙලා කියනවා අනේ ස්වාමීනි මට හරි සතුටුයි මට ප්‍රීතියි මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ මේසා මහානුභාව සම්පන්නයිද එතන සිටිය ළඟ ඊර්ෂ්‍යා කරන ඉස්සෙන උදා කියලා හාඳුරගෙන උදායි ආනන්ද හඳුර මෙහෙම සතුටින් උද්දාමයටපත් වෙලා කියද්දි උදායි හඳුරනවා ඔහෙට මොකද ඔහෙගේ කියාවද්ද එතකොට බුදුරජාණන් වහන්සේ කි උදායිට කියනවා හා හා උදායි ඔහොම කියන්න එපා මේ ආනන්දගේ හිතේ ඇතිවෙච්ච මේ පැහැදීම සත්‍තතාවක් සක්කිති රජ කෙනෙක් කරන්න පුළුවන් ආනන්ද හිතේ මේ පැහැදීම සත්වතාවක් දිව්‍ය ලෝකයේ සක්‍ර දිවිය බවට පත් කරන්න පුළුවන් නමුත් ආනන්ද මේ ජීවිතේ පිරුණම් පාන කෙනෙක් බලන මේ හිතක ඇති වෙච්ච දේ මෙච්චර විපාක තියනවා කියලා වෙන විද්‍යාවක් තියෙනද ලෝකෙ හොයන්නේ අන්න විද්‍යාව ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ තුන්වෙනි විද්‍යාව තමයි ආසවක්ඛය ඥාණය. මොකද තුන්වෙනි විද්‍යාව ඒ අවබෝධ කරපු ධර්මයේ මේ කියන්නේ මේ ආසවක්ඛ්‍ය ඥානෙ ඇති වෙන්නේ චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමෙන්. මුකින්ද ආශ්‍රවං ශේකරණ ඥානෙ ඇති වෙන්නේ? දැන් සාමාන්‍යයෙන් ඔබේ කකුලේ කටු ඇනිල නැද්ද? කටු ඇනිල ඇතුළට ගියාම ඇදුම් කන්නේ නැද්ද? ඊට පස්සේ අපි මොකද කරන්න ඕනේ? ඉබේ ගැලවෙන්නේ නැහැ නේ. මොකද අපි කරන්න ඕනේ? ඒකට පාදන්න ඕනේ. මට මතකයි ඉස්සර අපි කටු ඇලුනහම අපේ අම්මා සීනී පොළුවේ තියලා බඳින්න කකුලේ. කටු ඇදිලා එන්න කියලා. එහෙම නැත්නම් එතකොට අපිට තේරෙනවා අපි මේ කටු ඇදලා ගන්න ඕනේ. කටු ඇනිලා තියෙනකන් ඇදුම් කකා විඳෝ විඳෝ ඉන්නවා. කටු ඇදලා ගන්න ඕනේ. කටු අයින් කරාට පස්සේ වේදනාව නැති වෙලා යනවා. අපේ හිතේ තියෙන කෙලෙස් හිතට ඇනිච්ච කටු වගේ බොරු. රාගය, දේශය, ඊර්ෂ්‍යාව, වෛරය, එකට එක කිරීම, බද්ධ වෛරය, භය, මේ ආදී කෙලෙස් හිතේ ඇති වුණාම අපි විඳවන්නේ දේ හේතු කරගෙන. සහනයටද පත් වෙන්නේ අසහනයටද පත් වෙන්නේ? ආං කටු විඳුණෝ. ඒව ගලවලා දාන්න පුළුවන් ක්‍රමේ බුදුරජාණන් වහන්සේ හොයාගත්තා. ආර්යෂ්ටාංගික මාර්ගය තමයි ක්‍රමේ. ඒ ආර්යෂ්ටාංගික මාර්ගය ගැන හිත පහදවා ගන්න ඕනේ. ආර්යෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කිරීමෙන් තමයි මේ කෙලෙස් කටු ඔක්කොම හිතෙන් ගැලවිලා යන්නේ. වෙන ගැලවෙන්න ක්‍රමයක් කවුරුවත් දන්නේ නැහැ. ඔන්න විද්‍යාව. එතකොට පින්වත්නි, අපි පහදින්න ඕනි බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු ධර්මයට පහදින්න ඕනි. හැබැයි මේ චිත්ත ප්‍රසාදයේ තියෙන්න ඕනි කොහොමද? කාටවත්ම සලවන්න බැරි විදියට, සලවන්න බැරි විදියට, කාටවත්ම වෙනස් කරන්න බැරි ආකාරයට ඇතිවෙන්න ඕනි හිතේ පැහැදීම. අන්නේක සූතාපට්ඨියංගයක්. එතකොට බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිතේ පහදින්න ඕනි කාටවත් වෙනස් කරන්න බැරි විදියට. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ කෙරෙහි හිත පහදවා ගන්න ඕනේ කාටවත් වෙනස් කරන්න බැරි විදියට. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නේ රහතන් වහන්සේලා නම් පින්වත්නි, දැන් අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුනේ උන්වහන්සේ ඇස් දෙකෙන් දැකලද? නෑ. ඇස් දෙකෙන් දැක්කේ නැත කියලා අපිට පහදවා ගන්න බාධාවක් වුණාද හිත? හිත පහදවා ගන්න එක බාධාවක් උනේ නෑ නේද? ඒයි බාධාවක් උනේ නැත්තේ. අපි හිත පහදවා ගන්නේ ධර්මයේ තුලින් නිසා. තේරෙනවද කියපු එක? රහතන් වහන්සේලා අපිට දකින්න නෑ කියලා අපිට රහතුන් වහන්සේලා කෙරෙහි හිත පහදවා ගන්න බැරිද? පුළුවන් නේ. මොකෙන්ද? ධර්මයේ තුලින්. ඇයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පුළුවන් කෙලෙස් සහිත පුද්ගලයන්ව නිකලෙස් කරන්න, දුස්සීල පුද්ගලයන්ව සිල්වත් කරන්න, සිත විසිරෙන පුද්ගලයන්ට චිත්ත සමාධිය ලබා දෙන්න, නුවණින් විමසන පුද්ගලයන්ට ප්‍රඥාව උපදවලා දෙන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පුළුවනි. ඒ නිසා මේ ධර්මයේ තුලින් රහතන් වහන්සේලා බිහි වුණේ. අවබෝධ කරගත්ත ඒ ශ්‍රාවකයන් වහන්සේලා ඒ චතුරාරි සත්‍ය ධර්මය සිල්වත් වුණා. ඒ සීලය, රහතුන්ගේ සීලය බලන්න කොයිතරම් අසිරිමත්ද කියලා. රහතුන්ගේ සීලය සුභා කියලා රහත් භික්ෂුණියක් හිටියා. ඇය හරිම ලස්සනයි. ඇයට තිබුණ ලස්සන ඇස් දෙකක්. ලෝකෙ දිහා ඇය ඇස්සරල බලද්දී ඇය බලන්නේ විරාගී සිතින්. සරාගිලුව කැළඹුණා. ඇය දවසක් වඩිනවා. සතර සතිපට්ඨානෙ මෙනෙහි කර කර කායානුපස්සනාවෙන් ඉරියව් භාවනාවෙන් වඩිනවා. වනාන්තරී මැද්දින් වඩිනවා අන්දවනයට. දවල් කාලේ ගස්වනක භාවනා කරන්න හිතාගෙන පත්කඩියත් අතින් එන්න වඩිනවා. එකපාට මේ පටු මාවත පාර හරහට මහ නැඩ පුද්ගලයෙක් හිටගත්තා. අත් දෙක දෙපැත්තට පළල් පොළ යන්න දෙන්න බෑ කිව්වා. හිතේ බය චකිතයක් මොකවත් නෑ මේ රහත් භික්ෂුණිය තුල. ඇයි පින්වත් මට යන්න දෙන්නේ නැත්තේ? ඔබ ලස්සනයි, ඔබ ගොඩාක් ලස්සනයි කිව්වා. මට තේරෙන්නේ ඔබේ කතාව. මේ නවද්වාරේ වැගිරෙන්නේ අසූචිනී. ඔබ මොකද්ද මේක දැකපු ලස්සන? නෑ එහෙම කියන්න එපා. මම බලාන හිටිය කාලයක් මුළුල්ලේ. අද තමයි මට මේ අවස්ථාව ලැබුණේ. වීහි කරන්න ඔය කසාවත ඕක පොරවාගෙන ඉන්න අතුරු රාක්ෂි අරගත් විලක් වගේ ඔයාගේ ජීවිතේ. දැන් මේ සල්ලාලයා කියනවා, සල්ලාලයා වර්ණනා කරන්නකට සල්ලාලයා හිතුවා වර්ණනා කරන්නකට ඕනම ස්ත්‍රියක් අහුවෙනවා. එහෙනම් ඒ දැලේ මේ ස්ත්‍රියවත් පටලව ගන්න පුළුවන් කිව්වා. ඔයා හරි ලස්සනයි. ඔයාගේ ඇහි බැබ දේ දුන්න බැබ වගේ. ඔය මදලස් බැල්ම දිය කිඳුරියකගේ වගේ. පියකර මෝදෙන්නකගේ රවුන් ඇස් වගේ. ඔබ බලද්දී ඔබේ සිරුර රන්නන් පාටයි. මම මගේ මුළු සේසතම වේදන් කරනවා. ඔබට සුදු හඳුන් වලින් ගියක් හදන්න. මං ඔබට සුදු හඳුන් වලින් කැටයන් කරපු යහනක් පනවනවා. මම කසී රටෙන් කසී සලු ගෙනල්ලා ඔබේ ඔය සුන්දර ශරීරයේ දවටනවා. මගේ සියලු දේපල වස්තුවෙන් ආභරණ තරල ඔබට පලන් දෙනවා. ඒත් ඒවයින් ඔබේ ලස්සනට පරදවන්න බෑ කිව්වා. වෙන කෙනෙක් නම් කියයි ඔච්චර කියන්න එපා යන් දැම්මම කියයි. ඔය කිව වැඩි ඔයා කියයි. අන්න බලන නිකලෙස් හිතේ ස්වභාවය. සුභා කියනවා මට තේරෙන්නේ, මට තේරෙන්නේ ඔයා කියන දේ. මොකද ඔච්චර දැක්ක මේකේ නෑ. මම බලාගෙන හිටියා. ඔයා පැත්ත හැරිලා බලද්දී දියකින් දුරයක් වගේ. ඔයා කෙලින් බලන්ති මුවාංගනාවක් වගේ. ඔය ඇස් දෙක ඇස් පිය හෙලන හෙලන පාසා මගේ හිත ගැස්සෙනවා. එයා කියනවා පින්වත මේ ඔක්කොම කියන්නේ මං වමනි දාපු දේවල් නේ. මගේ හිතේ කිසිම දෙයක් නෑ කිව්වා. මම බුදුරජාණන් වහන්සේගේ ලාය මඩලේ උපන් දුවක්. මගේ ලෝකෙට ඔය කියන දේ අයිති නෑ. මෙයා කියනවා බෑ ඔබට යන්න දෙන්න බෑ. ඔබ ඔය ඇස්පිය හෙල හෙලා මා දිහා බලද්දී ඔය නිල් පාට දිගු පුළුල් දෙනුවන් යුග, ඔය නුවන් වලින් ගලන කාන්තිය මගේ හදවත පැහැර ගන්නවා. මට මේකෙන් වෙන් වෙන්න බෑ කිව්වා. බලන්න මේ සිල්වත්කමේ අපූර්ව, සිල්වත්කමේ ආනුභාවය. නිස්සබ්දව මොහොතක් හිටපු සුභා අර මොළ කෙටි ඇඟිලි ටික ශක්තිමත් කරගත්ත උල් වගේ. ඇඟිලි පහම උඩට හරවලා හිමීට දැම්ම ඇහැ ඇතුළට. දාලා ඇහැ එක ගුලියට අල්ලගෙන උදුරලා ගත්තා. ආ ඔබ ආස කර නැහැ අරගෙන යන්න කිව්වා. අතේ ලේ පිරෙන ඇහැ පොරවාගෙන සිටින සිවුරු තෙමී යනවා ගලන ලේ. සල්ලාලයා සිහිනෙතු වැටුණා, වැඳ වැටුණා, "නී බ්‍රහ්මචාරී පින්වති, මම සිහිනින්වත් මිම්මතු හිතන්නේ මේ ගැන. අනේ වඩින්න" කිව්වා. වඩින්න විදියක් නැහැ. ඒ ඇහැ අතට අරගෙන ආපහු හැරුණා. හිමින් හිමින් හිමින් යනවා. දැන් බුදුරජාණන් වහන්සේ හොයාගෙන, බුදුරජාණන් වහන්සේ හොයාගෙන යනවා සවැත් නුවර ජේතවනාරාමෙට. අතේ ඇහැ ගැලවිච්ච ඇහැ වැහිලා ලේ වැක්කිරෙනවා. සිවුරු තෙමාගෙන ලේන් තිත් වෙලා හිමින් හිමින් යනවා. බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපේ වැඩ හිටියා. උන්වහන්සේ දිනිත් යුග ඔසවා බැලුවා. ඒ බලන සැනින් සුභාචරණියගේ ඇස ප්‍රකෘති තත්ත්වයට පත් වුණා. මෙන්න සීලය. මෙවැනි සිල්ලතුන්ගෙන අහලා තියෙනවද ලෝකෙ වෙන කොයි තාසනේද තියෙන්නේ? රහතුන්ගේ සීලය කොයිතරම් ආනුභාවද? ඒ රහතන් වහන්සේලා ගැන හිත පහදවා ගන්නව නම් ඕන තරම් දේවල්. ඒ රහතන් වහන්සේලා ජීවත් වෙද්දී හුදෙකලා බවට හරි සතුටු වුණා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පතුරු වුණා ගමින් ගම වැඩම කරලා. නමුත් හැමතිස්සෙම හදවත හුදෙකලාවේ රැඳී තිබුණා. ගිරි ගුහාවක, රුක් සෙවණක, පිදුරු කුටියක හුදෙකලා තැනක නිසල්මනී භාවනා කළා. සමාධිගත සිතින් කල් ගෙව්වා. මුළු ජීවිතේ දිහාම දිරාපු ගස් කොළන් දිහා බලනවා වගේ විදර්ශනා කළා. කිසිවකට නොවැළී වාසය කළා ඒ රහතන් වහන්සේලා. උන්වහන්සේලාගේ ජීවිත අවබෝධය ආශ්චර්යයි. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දුටු ඒ රහතන් වහන්සේලා ගැන සිත පහදවා ගන්න ඕනේ. කාටම කිසි දෙවියෙකුට, කිසි මාරයෙකුට, කිසි බ්‍රාහ්මණයෙකුට, කිසි ශ්‍රමණ බ්‍රාහ්මණයෙකුට, ලෝකේ කිසිවෙකුට කිසි ලෙසකුණු වෙනස් කළ නොහැකි පරිදි හිතේ පැහැදීම ඇති කර ගන්න ඕනේ ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා ගැන. සෝතාපට්ටි අංගයක් මේවා තුල රැඳිලා තමයි බුදුරජාණන් වහන්සේගේ ශාසනයට මෙච්චර ආස කළේ. ඒ සුන්දර බව ලෝකේ වෙන කිසි තැනක නැහැ, වෙන කිසි දිහාවක නැහැ. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ පින්නා දින යත් අරහන්තු විහරති තම් භූමින් රාමණීයකං. රහතුන් වහන්සේලා වැඩ සිටින්නේ යම් තැනකද ඒ භූමිය පව ලස්සනයි. රහතන් වහන්සේලා යම් තැනක දෙතන තමයි සිල්ලතුන් ඉන්න තැන. රහතන් වහන්සේලා යම් තැනකද එතන තමයි සමාධිය තියෙන උතුමන් ඉන්න තැන. රහතන් වහන්සේලා යම් තැනකද එතන තමයි ප්‍රඥාවන්තයන් ඉන්න තැන. රහතන් වහන්සේලා යම් තැනකද එතන තමයි විමුක්තිය තියෙන තැන. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඒ රහතන් වහන්සේලා විදර්ශනා භාවනාව දියුණු කරලා අරහත් ඵල සමාපත්තියට සමවැදී භාවනා කරද්දී ලෝකෙ කාටවත් හොයන්න බෑ කියලා මෙයා හිතන්නේ මොකක් ගැනද කියලා. හිතින් සිත දකින්න කෙනෙකුටවත් හොයන්න බෑ කියනවා ඒ අරමුණ මොකද්ද කියලා. ඊතරම්ම නියුණු හිතක් ඒ රහතන් වහන්සේලාට තිබුණා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ශාසනයට පහදිනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම. උන්වහන්සේ වදාළ චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන පැහැදීම. උන්වහන්සේ වදාළ ධර්මයේ පුරුදු කරපු සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් යන මාර්ගඵලලාභී උත්තමයන් ගැන ඇති පැහැදීම. මේව තමයි සෝතාපට්ටි අංග. මෙව ඇති කරගන්න ඕනේ. ඊට පස්සේ තමන් ජීවිතේ සීලවන්තව පුරුදු කරන්න ඕනේ. සීල්පද පහ රකින්න කාටවත් ඕනවට නෙවෙයි. එහෙනම් තමන්ට ඕනවට. එකෙක්නට ඕනවට නෙමෙයි. සීල් රැකීමෙන් සතුටක් ලබන්නේ. සීල් රැකීමෙන් සතුටක් ලබන්න බැරිද? මහා සතුටක් ලබන්න පුළුවන්. චිත්ත ප්‍රීතියක් ලබන්න පුළුවන්. හිත හිත සතුටු වෙන්න පුළුවන්. බුදුරජාන් සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙන්වා දුන්නා සිල්වත් ජීවිතයක් ගත කරන කෙනෙකුගේ අතින් පුංචි දෙයක් සිදු වුණා. එයාට ඒ වැරද්ද පේන්නේ වලාකුලක් වගේ විශාලෙට. එතකොට අපි සතුන් මැරීමෙන් වළකින්න ඕනේ. පුළුවන් නේද? පුළුවන්. සොරකමින් වැළකීම අමාරුයිනේ. හොරකම් කරන්න අවස්ථාවක් ලැබුණා. දැන් බලාගෙන හිටිය වටේ ඔක්කොම හොරකම් කරනවා. කවුරුත් පේන්නත් නැහැ. අනිත් අය හොරකම් කරන ගමන් තමන්ගේ යාළුවෝ ටික එයාට කියනවා, "උඹත් ගනි. අපි මේ ගන්නේ තියෙන මිනිස්සුන්ගෙන් නෙවෙයි. අපි මේ ගන්නේ පොඩ්ඩක් නෙවෙයි. අපි මේ ගන්නේ නැතිබරි කැමටනේ. මොකද්ද මේක ඇති වැරද්ද?" එතකොට සීලේට පිටලා සීලෙන් සතුටු වෙන්නේ නැති කෙනා හිතනවා, "එහෙනම් ඔය ටිකක් ගත්තට මොකෝ?" අන්න හොරකමට පෙළඹෙනවා තමන් දන්නේම නැහැ. සීල කියන්නේ ඒක නෙමෙයි, සීය උපදිනවා. බෑ බෑ බෑ, මට මේ මොකවත් නැතුවට කමක් නැහැ, මං පාඩුව විඳගෙන ඉන්නම්. මට ඕනේ මේ ළඟදි මට මහත්තයෙක් ලස්සන කතාවක් කිව්වා. සිල්ලොතෙක් කියපු කතාව හරිය හිතට වැදුණා මට ඒක. එයා කිව්වා, "එයා මේ ව්‍යාපාර කරන කෙනෙක්." එයා කිව්වා, "ස්වාමීනි, මට මේ වැඩේකට වීදම යනවා රුපියල් 300ක්. මට කෙලීම හැබැයි පුළුවන් 350ක බිලක් දාන්න. එතකොට මට අමතරව ලැබෙනවා රුපියල් 50ක්. නමුත් මම දන්නා මේ රුපියල් 50 මට අයිති නෑ. මට නියම අයිති ගාන 300යි. මම මේ 350ට බිල දාලා සල්ලි ගත්තොත් මම හොරකමක් කරන රුපියල් 50 ගන්නෙ. හැබැයි මගේ අතට රුපියල් 50ක ලාභයක් එනවා. රුපියල් 50ක ලාභය මගේ අතට එනකොට මං හොරකමක් කරපු පාඩුවක් පිළිගන්න ඕනේ." බලන්න මෙයා හිතපු විදිය. රුපියල් 50 හොරකම් කරපු පාඩුව පිළිගන්න ඕනේ. රුපියල් 50 වේදන් වෙයි සිටුස් දාලා. හැබැයි අර කර්ම විපාක මට ඉතුරු වෙනවා. දැන් මෙයා තනියම හිතපු පිළිවෙල මේ. ඊරෝස් මෙයා කල්පනා කළා, "නමුත් මම මේ රුපියල් 50 ගන්නේ නැතුව අර රුපියල් 300 විතරක් ගත්තා නම් මට රුපියල් 300ක් තියෙනවා. සීලෙත් තියෙනවා. එතකොට මට සීලෙන් සතුටු වෙන්න පුළුවන් අර රුපියල් 50ට වඩා. වැඩිපුර ගන්න රුපියල් 50ට වඩා මට සීලෙන් සතුටු වෙන්න පුළුවන්. ඒ සතුට මට කුසලයක්. ඒක මට වටිනවා කියලා." අන්න සිල්පදී රකින්න කෙනෙක්. අපි හිතන තරම් ලේසි නෑ මේ සීල් රැකීම. හොඳට බලන්න කල්පනා කළා, මම මේ කියන්නේ ඇත්ත නෙමෙයිද කියලා. දැන් ටික ටික ඔබ කියයි ඒක නම් ඉතින් ඇත්ත තමයි කියන්නේ. සීලේ පෙන්නා දෙනකොටයි මේ සීලේ අමාරුව තේරෙන්නේ. නැත්තම් ඉතින් සමාදන් වෙච්ච එක මම පුළුවන් වගේ. ඒකයි. හිත කියන්නේ හරි නොමග ගියපු එකක්. සීල් බිනින්න ඉස්සල්ලාම නොමග යන මොකද්ද? සිත. සිත නොමග ගිහින්නේ සීල් බිනින්නේ. ඊළඟට කාමයේ වරද වැහැසිරීමෙන් වළකින්න ඕනි. අනිත් අය කියයි. අනේ මොනවටද ඌව කල්පනා කරන්නේ? ඉන්නකම් විනෝදෙන් හිටපන්. කාලා බීලා හිටපන්. විනෝදෙන් හිටපන්. අරයට තිනි දෙන්නේ. අහවලට තුන් දිනක් කී තිබුණා තියාගන්න දෙන්නේ. කොහොම කතා වෙනවා? එතකොට අර සිල්වත් කෙනාට හිතෙනවා කොහොමද හිතෙන්නේ? අසවලත් අරමනම් අසවලත් අර විදිය නම් අසවලත් අර විදිය නම් මමත් එහෙම වුණාම මොකෝ? එතකොට බලන්න හොඳට බලන්න හිතලා මම මේ කියන කාරණේ ඇත්තද බොරුද කියලා. දුස්සීල වීමේදී දුස්සීලයක ජීවිතවලට ආයක ගලපනවා. හොඳට බලන්න හිතලා අසවලත් කරනවා නියම අසවලත් කරනවානේ. මම වගේ අර හොඳට සල්ලි තියන අර උගත් අයනේ අර කරන්නේ නරක දේවල්. මං කළා මොකෝ? එතකොට එයා ගලපනවා මොකද්ද ඒක? ඒක මට විතරක් අදාළ එකක් නෙවෙයි. ඒක අසවල් අසවල් ඇහෙත් කරන දේවල් නේ ඉතින් ඕවා. ඉතින් මං කළා මොකෝ? අන්න ගලප ගලප යායේ පව් සමාදන් වෙනවා. ඒක කරන් දීපා. ඒක කරන්නේ මොකද? ඒකින් තමයි ආ ඒකට වමනා කරන විදිහට හිත හදාගන්නේ අකුසල් වලට. ඊර්වසියා හිතනවා අසවල් අසවල්යිත් කරන්නේ. ඊර්වසියා හිතනවා දැන් කාලේ ඉතින් සීල්වත් ඇයි කොහේ හොයන්නේ ඉතින් අපිත් ඉතින් ඔහේ ඉන්නවා. දැන් ඒක ගලප ගන්නවා යායිත්. අන්න ඒක තමයි මාරු වැටෙන තැන. එතනට වැටෙන්න එපා. අසවලත් තරම වුණාට අසවලත් තරම වුණාට කමක් නැහැ. ඒ අසවල අසවල ඒව අරගෙන යයි. ඒක තමන්ට ඕන නෑ. අන්නේ විදිහට සීල් රැකීම තමන්ගේ දෙයක් කරගන්න ඕනේ. කාටවත් ඇඟිලි ගහන්න බැරි ජීවිතේ. ඒ වගේම මේ බොරුවෙන් වැළකීම. අපි දන්නා ගෞරවයෙන් සලකන අය බොරු කියනවා. එතකොට ඔබට හිතෙන්න පුළුවන් මොකක්ද අසවලත් බොරු කියන්නේ? ඉතින් මං කියවමුකෝ. එහෙම ගන්න එපා. අවබෝධයක් ඇති කරගන්න නෑ. කවුරු එහෙම කිව්වත් මම සත්‍යවාදීව ජීවත් වෙනවා. මගේ මේ ළඟදී එක අම්ම කෙනෙක් ප්‍රශ්නයක් කිව්වා, අනේ ස්වාමීනි මේ අල්ලපු ගෙදරේ මසුරු කාන්තාවක් ඉන්නවා. මේ කාන්තාව ළඟට බඩුව ඉල් බඩු මුට්ටිල්ලගෙන ඉන්නකට නැතේ කියලා මටත් උගන්වනවා බොරු කියන්නේ. කමක් නැද්ද? කමක් නැද්ද? කමක් නැහැ. කමක් තියෙනවා. ඇයි? එයා කියන දේවල් එයා අරන් යනවා. මෙයා කියන දේවල් මෙයා අරන් යනවා. දැන් අපායට ගියාට පස්සේ යම රජුරු වහනවා, ආවනේ මනුස්ස ලෝකේ ඉඳලා. ඔය කරගෙන තියෙන්නේ. කිව්වනේ බරු. අනේ ස්වාමීනි නෑ. ඒක මේ අල්ලපු ගෙදරෙක් කෙනා කියපු නිසා කිව්වා. බේරෙනවද එහෙම? නෑ. තමන්ගේ ජීවිතේ තමන් දියුණු කරගන්න. මත්පැන් කිව්වේ අරක්කු කසිප්පු. මෙහි තියෙන කසිප්පු තියෙනවා වෙන්න බෑ. මේ බෞද්ධ ගමන් නෙමෙයිද? බෞද්ධ සමාජයේ තියෙන්න බෑනේ මෙව්වා. මගුල් ගෙවල් වලට ගේන්න එපා. මල ගෙවල් වලට මගුල් ගෙවල් වලට අරක් කසිප්පු ගේන්න එපා. පව්. උත්සව වලට, කොටහලු ගෙවල් වලට, මගුල් ගෙවල් වලට, උපන්දින වලට අරක් කසිප්පු ගේන්න එපා. පව්. එතකොට මොකද වෙන්නේ? අපි කා සීනුවනගිත මිනිසෙකුට විනෝද වීම පිණිස සී මුලා වෙන දෙයක් දෙන්න ඕනේ නැහැ. අනිත් එක ඒ වගේ දෙයකට ආස කරන්නත් එපා. මත්පැන් වලට, අරක්කු වලට, කසිප්පු වලට ආස කරන්න එපා. රා වලට. ඒකේ මිනිස්සයා විනාශ වෙනවා. එයා විනාශ වෙන්නේ එයාගේ සිහිනොන. මරණින් මත් නිරයනවා. උපනුපන් ජීවිතවලදී කරුණ වටහා ගැනීමේ ශක්තිය නැති වෙනවා. දැන් සාමාන්‍යයෙන් අපේ ජීවිතවලට හරි වැටෙන දෙයක් තියෙනවා, ඔබ දන්නවද? ඒකට කියන්නේ දරා ගැනීමේ ශක්තිය කියලා. මොකද හේතුව අපේ ජීවිතේ අපි ජීවත් වෙද්දී අපිට එක එක දේවල් වලට මූණ දෙන්න වෙන්නේ නැද්ද? එක එක කරදර, කම්කටොළු, ප්‍රශ්න, එක එක දේවල් වලට අපිට මූණ දෙන්න වෙනවා නේද? එතකොට අපි සී විකල් නොවි දරාගෙන ඉන්නේ සංසාරේ මත්පැන් නොබීපු ආනිසංසයෙන්. මේක නැතුව යනවා බීපු ගම. අන්න අනතුරු දරා ගැනීමේ ශක්තිය නැතු වෙනවා. සිහි විකල් වෙනවා. උපනුපන් ජීවිතවල සීනෝණ දිනු කරන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ඇස්සරල බලන්නේ අරක්කු කසිප්පු දිහා. අන්නේ දැන් බලන්න හරි පුදුමයි. මෙච්චර පැහැදිලි ධර්මයක් තියෙද්දි මේ රටේ බෞද්ධ ජනතාව බොනවා කිව්වහම වෙන්න බැරි එකක් නෙමෙයි වෙලා තියෙන්නේ. වෙන්න බැරි එකක් නෙමෙයි. අන්නේ එකයි කටේ තියන්න එපා. කිසි උත්සවයකට ගන්න එපා. බීල පුරුදු වෙච්ච අය කියයි මගුල් ගෙවල් වලට ඇවිල්ලා කියයි අනේ අනේ බොන්න ටිකක් නැති මගුල් ගෙවල් මොටද කියයි. ඔව් එහෙම කියයි. ගණන් ගන්න එපා ඒවා. අසත්පුරුෂයන් දුස්සීල බවනි යගේ කරන්නේ ඒක ගණන් ගන්න එපා. දැන් බලන්න ඉතල දැන් පංචශීලී තේරුවාම නේද තේරෙන්නේ මේක වීරියවන්තේ ආරක්ෂා කරන්නේ, මේක නුවණ තියෙන කෙනෙක් ආරක්ෂා කරන්නේ. ආන්නේම නුවණ තියෙන කෙනෙක් වෙන්න ඕනේ. ඊළඟට මේ පොයට ආරක්ෂා කරන්න අට්ඨාංග උපෝසිත සීල්. අට්ඨාංග උපෝසිත සීල් කියන්නේ දැන් ඔන්න පංචශීල තියෙනවා. දැන් ඔන්න පංචශීල තේරුවානේ. විකාල භෝජනේ වලට ඉන්න පොයේ දවසට 12ට ඉස්සෙල්ලා දානමාන අරගෙන දැන් ගෙදරින් සම්පූර්ණ උපෝසතිය ආරක්ෂා කරන්නේ පාන්දර නැගිටලා වෙලා සීල් රැකගෙන සමාදන් වෙලා නැත්තම් අසපුවක නම් පාන්සලක නම් 12ට ඉස්සෙල්ලා දානිය අරගෙන ඉවර කරන්න ඕනේ. දම්පෙන් ඉවර කළා ඊට පස්සේ ඔන්න සතර සතිපට්ඨාන භාවනා කරමින් ධර්මීය පුරුදු කරමින් මේ බණ භාවනා කරමින් ධර්ම සාකච්ඡා කරමින් කල් ගෙවනවා. එතකොට ඔන්න විකාල භෝජනින් වැළකුණා. විකාල භෝජනින් වළකින්න ඕනේ දැන් 12 ඉඳලා පවෝදා උදේ පහමාර වෙනකන්. එතකොට ශීල්පදේ තියෙන්නේ. ඒ කාලේ යා මොකද කරන්න ඕනේ? උත්ටි කහට ටිකක් වක් කරගෙන බිවට කමක් නැහැ. උන්වතුරු ටිකක් නිවාගෙන ඇති. මේ අපි ඉන්නේ හැමදේම. පුළුවන් මේක කරන්න. එතකොට ඒක විකාල භෝජනින් වැළකීම. නැටුම් ගෙයුම් ගෙයුම් ඉඳන් නටන්න ඕනේ නෑනේ. සුදු ඇඳගෙන ඉන්නේ නැටුම් පන්ති එක්ක ඉඳලා සද්ද නැතු ඉන්න තියෙන්නේ. සින්දු කීමක් නෑ එදාට. අනිත් දවසට කමක් නෑ නැටුවට. සින්දු කිව්වට ආභරණ වස්ත්‍රාභරණ සැරසුණාට කමක් නෑ. ඒ දාට වලකින්න ඕනේ. මොකද එදාට අනුගමනය කරන්නේ රහතන් වහන්සේලා. ගොඩක් අය දන්නේ සීල්පද ආරක්ෂා කරන්නේ මොකටද කියලා. ඒ අට්ඨාංග උපෝසත සීලයේ අනුගමනය කරන්නේ කවුරු සීකරගෙනද? රහතන් වහන්සේලා සීකරගෙන. ඊළඟට තියෙනවනේ මාලා, ගන්ධ, විලේපන, ධාරණ, මන්දන. මල් ගවසා ගන්නෑ. සෙන් පවුඩර් දාන්නේ දාට. සුවඳ විලවුන්නේ. ඉන්න බැරිද? මේ අපි ඉන්නේ හැමදාම පුළුවන්. එතකොට ඊළඟට මේ උච්චාසයන මහස වටිනා සුඛෝපභෝගී ආසන පරිහරණයෙන් වැළකී සිටීම. එදාට පැදුරක නිදා ගන්න බැරිද? පුළුවන් නේ. රහතන් වහන්සේලා සිහි කරගෙන මේ වගේ කරාම අන්න සීලෙ මතක හිටිනවා. උදේ පාන්දර පහෝදා උදේට රෑ 10ට 11ට ඔන්න නිදා ගන්න පිරිත් කියලා බුදුගුණ කියලා. අද උපෝසත දවස. රහතුන් පාරිශුද්ධ උපෝසතය කරන දවස. පින්වත් ස්වාමින් වහන්සේලා උපෝසත සීල් පිළිපහිටන දවස. දෙවියන් බබුන් පවා ධර්මයේ සීකරන දවස. ආද අද මට මහ ලාභයක් මගේ මනුෂ්‍ය ජීවිතේ. සන්තෝෂෙන් නිදාගන්න පාන්දර නැගිටලා දත් මැදල මූණකට හොදගෙන තුනුරුවන් වන්දනා කරන්න ටිකක් වෙලා භාවනා කරන්න ඔන්න එළි වෙනවා. ඊට පස්සේ ඉතින් සිල් පන්සිල් අධිෂ්ඨාන කරගන්න ඔන්න දවසක උපෝසතය. අන්‍යවට තමයි සීල් කියන්නේ. ඒ විදියට පිළිපදින සීලේ මහත්ඵලයි මහානිසංසයි. එතකොට ඒක තමන්ගේ ජීවිතයට බද්ධ වෙච්ච එකක්. සෝතාපට්ටි අංග. සෝවාන් වෙච්ච කෙනෙකුට පිළිපදින දේවල් ඕව තමන් තුළ ඇති කර ගැනීම හොඳ නැද්ද? කොයිතරම් හොඳද? මේ නිසා පින්වත්නි මේ එතකොට සෝතාපට්ටි අංග කීයක් තියෙනවද? 4යි. කීයක් තියෙනවද? පළවෙනි එක මොකද්ද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීම. දෙවෙනි එක මොකද්ද? ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීම. තුන්වෙනි එක මොකද්ද? ආර්ය ශ්‍රාවක සංඝරත්නය කෙරෙහි නොසෙල්වෙන පැහැදීම. හතරවෙනි එක මොකද්ද? ආර්යකාන්ත සීලේ. ඔයි කියපු විස්තර කරපු සීලේ. මේ විදිහට ඔය අංග හතරෙන් යුක්ත නම් තමන් දිහා බලන්න ඊට පස්සේ තමන්ට තමන් දිහා බලන්න බැරිද? පුළුවන්. ඉත බලන්නේ ධර්මයේ තුලින්. ඒකට කියන්නේ දහම් කැඩපත. දහම් කන්නාඩි. තමන් දිහා බලනකොට තමන්ට තමන්ව පේනවා. කොහොමද පේන්නේ? මගේ හිතේ තියෙනවනේ මහා ශ්‍රද්ධාවක් බුදුරජාණන් වහන්සේ ගැන. ඔන්න ඊගෙන සතුටු වෙනවා. ආය බලනවා. මගේ හිතේ තියෙනනි ධර්මයේ ගැන මහා පැහැදීමක්. ඔන්න ඊගෙන සතුටු වෙනවා. ආයත් බලනවා. මගේ හිතේ තියෙනනි රහතන් වහන්සේලා ගැන මහා පැහැදීමක්. ඔන්න ඊගෙන සතුටු වෙනවා. ආය බලනවා. මගේ ජීවිතය තුළ හොඳ සිල්වත් බවක් තියෙනවනේ. ආඥා සතුටු වෙනවා. සාදු සාදු. මට මහා ලාභයක්. අන්නේම ජීවිතයේ ධර්මයේ ගන්නෙ. ඒකට තමයි ධර්මයේ ගන්නවා කියන්නේ. ඒ ධර්මයේ ගත්තාම ඒක කාගේ එකක්ද? ඒක තමුන් එකක් නෙමෙයිද? ඒක තමන්ගේ. ඒකට තමයි ධර්මයේ ගන්නවා කියන්නේ. ඒ ධර්මයේ ගත්තට පස්සේ එයා යාගෙන දන්නවා. මොකද්ද දන්නේ? මං සතර පායට යන්නේ නැහැ. මං මරණින් මත්තේ දුගතිය යන්නේ නැහැ. මං එක්ක මනුස්ස ලෝකෙට ඒවි. එහෙම නැත්නම් මං දෙවියන් අතර උපදීවි. මට මේ ධර්ම මාර්ගයේ එහෙදි දිනු කරගන්න පුළුවනි. අන්න හිත පැහැදීමකින් ඉන්නවා. එතකොට යාට පරලෝ බයක් තියනවාද? පරලෝ බයක් නැහැ. මෙලෝ බයක් තියනවාද? මෙලෝ බයකුත් නැහැ. මෙලෝ පරලෝ බිය රහිතව වාසය කරන ධර්මය බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ ධර්මයට එන්න මේ බුද්ධ ශාසනය ලැබෙන මහාම මහා වාසනාව පින. ඒ උතුම් වාසනාව ලබන්නට මේ පින්වත් සීලු දිනාට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. සාදු සාදු. විවේක කාලයේ තියෙන ඔබට පැය භාගයකට පොඩ්ඩක් ඉන්න කවුරුත් බහමුණේ ආනමඩුව මහමෙවුනා අසපුවේ අලුතින් නිදි කළ භාවනා කුටි දෙක විවෘත කිරීමේ මොහොතමේ පළමු කුටි පූජාව මේ ගෞතම බුදුසසුනේම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වීම පතා ඩී තිලක්දසනායක මහතා සහයම මෙතනිය එස්.සී. ගුණවතී මහත්මිය, ඒ.එච්.එම්. ප්‍රේමවතී මහත්මිය, ඒ.එච්.එම්. සුමනාවතී මහත්මිය, අයි.බී. ඉන්ද්‍රානි මහත්මිය, රංජන් මහතා, එස්.සී. ලීලාවතී මහත්මියනි ප්‍රධාන පිරිස විසින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයට අප විසින් මහා ශ්‍රද්ධාවෙන් තනවන ලද මේ සීනාසනය, මේ කුටිය සීලාදී ගුණධර්ම දියුණු කර ගැනීමට ස්වාමීන් වහන්සේලාගේ පහසු වේරණේ පිණිස පූජා කරමි, පූජා වේවා කියන අදහසින් තව ලොකු පිරිසක් උදව් උපකාර ගන්න උදව් කරලා තියෙනවා කිව්වා. ඊළඟට දෙවන කුටි පූජාව මීට වසර දෙකකට පෙර අභව ප්‍රාප්ත වූ වරාය අධිකාරියේ සේවයේ කළ සුනන්ද සොයුරාට පිම්පිනිස, එමෙන්ම මාස පහකට පෙර අභව ප්‍රාප්ත වූ ආදරණීය පියාණන් වන පී.වි. පුල්හිරියා උපාසක මහතාට පිම්පිනිස, සියලු දිනාට චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස ඇසලින් නවරත්න උපාසිකා මාතාව තම හිතවතුන්ගේද ගම්වාසී තරුණ දූපුතුන්ගේද උපකාරයෙන් මෙම කුටි ඉදිකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ සංඝරත්නයට පූජා කරනවා. මේ කුටි පූජාව යානිසංසයෙන් කුටි පූජා කළ ඒ පින්වතුන්ටත් ඔබ සැමටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. වගේම විශේෂ පුණ්‍යානුමෝදනාවක් තියෙනවා. අද මහමෙවුනාව භවනා අසපුවට සිව්දිසින් වඩින්නා වූ ආර්ය මහා සංඝරත්නයට දහවල දානේ පිරිනමන්නේ පසුගිය සැප්තැම්බර් මාසෙනේ, මේ මාසේ මෙම මාස 14 වෙනි දින රාත්‍රී හදිසි අනතුරකට පත් වූ දකුණු පාලියාගම ආනමඩී මහමෙවුනා භාවනාසපියේ ක්‍රියාකාරී සමාජික පින්වතුන් වන නිසංක ජයලත් මහතාට සහ අනුරාධ සම්පත් පුතුට ඉක්මන් නිදුක් නිරෝගී සුවභාවේ ප්‍රාර්ථනා කරමින් නිසංක ජයලත් මහතාගේ පවුලේ සියලු දෙනා අද දානේ පූජා කරන්නේ. ඒ දාන පූජාවෙන් ලැබෙනා වූ සියලු පින් හේතු කරගෙන හදිසි අනතුරකින් විලංව සිටින නිස්සංක ජයලත් මහතාටත් අනුරාධ සම්පත් පුතුටත් ඉතා ඉක්මනින් නිදුක් නිරෝග සුවපත් භාවයේ සැලසේවා.